සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ නසරයි සෙනෙහවත් වාසනාවන්ත පින්තුනි, අපේ උදෑසන පටන් සිදු කරගෙන ආපු මේ සීල භාවනා වැඩසටහනෙහි අවසාන කොටසටයි දැන් අපි මේ එළඹිලා තියෙන්නේ. ඉතින් අපි මීට කලින් ආනාපාන සතියේ පියවර ටික අපි විස්තර කළා. ඉතින් තියෙනතොන්ට ඊට ලැබෙන අවස්ථාවලදී ඒවා ප්‍රගුණ කරන්න මහන්සි ගන්න. ඉතින් ඇත්තටම අපේ ජීවිතයේ අපි මේ ලබාගෙන තියෙන ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේකට කියන්නේ ෂණ සම්පත්තිය කියලා. බුදුහාමර දේශනා කළේ කනෝ වේමා උපජ්ජගා කියලා. මේ ෂණේ අහිමි කරගන්න එපා කියලා. දැන් මේ මොහොතේ පින්නතුනේ මේ මනස ලෝකේ ඉපදිලා මේ හැම තත්පරයකම ලෝකේ කවවර කෙනෙක් මිය යනවා. දවසකට මරණයටපත් වෙන සංඛ්‍යාව දන්නවද මනස ලෝකේ? කී දෙනෙක් විතර දවසට මිය යනවද? දවසකට ලක්ෂ දෙකක් උපදිනවා, ලක්ෂයක් මිය යනවා ආසන වශයෙන්. ඉතින් මේ යන බොහෝ දෙනෙක් පින්නතුනි මේ කල්පාන්තර ගානකට පස්සේ ලැබපු මේ බුද්ධෝත්පාදයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන තමයි අන්ධකාරෙ මේ යන්නේ. ඉතින් එවැනි ලෝකයේ කියන අපි පින්නතුනි හුඟක් වාසනාවන්තයි. ඒ නිසා මානුෂ ලෝකයේ තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්න පුළුවන් නම් බුද්ධෝත්පාද කාලයක ධර්මයත් අහමින් ඒක ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ ලෝකේ හුඟක් ජීවත් වුණා කියලා විතරක් වටින්නේ නැහැ. සමහර අවුරුදු 100 110 එහෙම ජීවත් වෙලා ඉන්නවා. නමුත් බුදුහාඳුරු කියන වචනේවත් සමහර අය අහලා නැහැ. ඉතින් බුදුහාඳුරු දේශනා කළේ අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා ධර්මය නොදක ධර්මය දැකලා එක දවසක් ජීවත් වෙන එක උතුම් කියලා. ඉතින් හුඟක් ජීවත් වීමම නෙවෙයි වටින්නේ. ඒ ජීවත් වෙන කාලය තුල අපි කොයිතරම් දහම වෙනුවෙන් කැප වුණාද කියන එකයි වටින්නේ පින්නතුනි. ඒ නිසා ඔබ අප සසර කරපු මහා පුණ්‍ය ධර්ම වල ආනිසංස මේ අපි ලැබෙන අවස්ථාව වාක් වටින අවස්ථාවක්. ඉතින් ඒකට පින්නතුනි අපි සමහර අයට කියනවා මේ බනහන් නෑ කියලා. එහෙම අපි ඇතැමිට කියලා අපි තිත නරක කරගන්නවා. එහෙම කියන දෙයක් නැහැ. මේකට ලේසියෙන් පැමිණෙන එක පහසු දෙයක් නෙවෙයි. ඒ පින විසින් තමයි අපි මෙතෙන්ට රැගෙන එන්නේ. ඉතින් මේ පින තියෙනවා නම් ඕනම කෙනෙකුට ඕනම තැනකින් දහමට පිවිසෙන්නට පුළුවන්. ඉතින් මේ පින නැත්නම් අපිට කරන්න දෙයක්වත් නැහැ ඒකයි. ඒ නිසා අපට මේ පින මතු කරලා දෙන්නේ කල්යාණ මිත්‍රයන්. ඒ වගේම ඒ කල්යාණ මිත්‍රයන් තමයි ඇතැම් විට අපට අමතක වෙලා තියෙන දේවල් මතක් කරලා දෙන්නේ. ඉතින් ඒක අපට ලොකු වාසියක්. ඉතින් මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. අද පින්නතුනේ අපි විශේෂයෙන් සාකච්ඡා කළේ ආනාපාන සතිය පිළිබඳව. ඒ වගේම බුදුදහමේන භාවනා ක්‍රම ගැනයි අද අප විශේෂයෙන් සාකච්ඡා කළේ. ඉතින් ඔබට මේ වැඩසටහන අවසානයේ වන විට යම්කිසි පැහැදිලි හැඟීමක් එන්නට ඕන බුදුදහමේ භාවනා කියන්නේ මොකක්ද කියලා. එතකොට හිත වැඩෙන වැඩපිළිවෙලක් බුදුදහමේ භාවනා කියලා කියන්නේ. බුදුදහමේ කොයි කරුණ ප්‍රයෝජනට ගත්තත් බණ ඇහුවත් ධර්ම සාකච්ඡා කළත් දාම් කරුණ ප්‍රකාශ කරත් ධර්ම සජ්ජහනා කළත් වාඩි වෙලා භාවනා කළත් ඇස් දෙක පියාගෙන මේ හැම තැනකදීම වැඩෙන්න ඕනේ මොන කාරණාද? සිහිය සහ නුවණ සති සම්පජඤ්ඤේ දෙක තමයි දිනු වෙනට ඕනේ. සිහිය කියලා කියන්නේ තමන්ගේ සිත කය දෙක ගැන අවධානය වර්තමාන මොහොතේ සිත තියාගෙන තමන්ගේ සිත කය පිළිබඳව ඇති කරගන්නා වූ සිහිය අවධානයට තමයි සිහිය කියන්නේ. අන්න ඒ සිහිය තුළ ඉඳගෙන වර්තමානයේ කුසල අරමුණක යලි යලි සිත භාවිත කිරීමයි සමතේ කියන්නේ. ඒ සමාධිමත් වෙච්ච සිතින් තමන් අර සුතමේ ඥාණයෙන් දැනගත්තු සම්මාදිට්ඨිය උපදවාගෙන ලැබපෝ චතුරාර්ය සත්‍ය පිළිබඳව, පරිසම්පාදයේ පිළිබඳව, අනිත්‍යතාවය පිළිබඳව යලි යලිත් නුවණින් මෙනෙහි කිරීමටයි විපස්සනා කියලා කියන්නේ. ප්‍රඥා භාවනා කියලා කියන්නේ. ඉතින් මේ අංශ දෙකම අපි පිනතුනේ දිනු කරගන්නට ඕන. ඉතින් ඒ දිනු කරගන්න අප්‍රමාදී වීරියක් අප කෙරෙහි තියෙනට ඕන. ඒ නිසා මන භාවනා කරද්දී වයස ගැන එච්චර හිතන්න හොඳ නැහැ. ඒ නිසා මේ දහම ඊට වඩා වටිනවා. මේ දහමෙන් මම කොහොම හරි උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියලා හැඟීමක් ඇති කරගන්නට ඕන. බුදුහාඳුරෙන් කාලේ හිටිය සෝනා කියලා මෙහෙණියක්. ඒ අවුරුදු 120 දී මහණ වෙලා අවුරුදු 120 දීත් අනිත් තමන්ට කලින් මහණ වෙච්ච වයසෙන් අඩු අනිත් කාන්තාවන් වෙනුවෙන් වතුරුණු කළා. ඒ අයට උපස්ථාන කළා. මේ අවුරුදු 120ක කෙනෙක්. හැබැයි ශාරීරික වැයම් ගන්න නිරෝගී. පින්නතුන් එහෙම අනිත්‍යයට උපස්ථාන කරමින් නිර්හංකාරව නිහතමානීව වීරයෙන් වැඩ කළා. ඇය රාත්‍රී කාලයේ සඳහන් කරනවා තමන් හිටියේ ආවාසයේ ගස්වල පහළට නැමී චතු අල්ලගෙන භාවනා කරා කියලා රාත්‍රී කාලයේ වැටේ කියලා. ඉතින් ඒ තරම් අප්‍රමාදීව කටයුතු කරලා තියෙන අවුරුදු 121 දෙකෙනේ. ඉතින් අපට කොච්චර කරන්න පුළුවන්ද නේ? අපිට බැරි නෑ පින්නතුන. අපේ කාලය අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තම ධර්මයේ පිළිබඳව හරි පැහැදිලි දෙයක් මාක් ඇති කරගෙන බුදුහාඳුරු ගැන, උන්වහන්සේගේ තථාගතත්වය, සම්බුද්ධත්වය, ඥානය ගැන පැහැදිලි දැක්මක්, විශ්වසනීයත්වයක්, ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් පින්නතුනි අපට දුර ගමනක් යන්න පුළුවන්. බොහෝ වෙලට අපට පියන පින්නතුනේ ශ්‍රද්ධාවේ අඩුවමයි තියෙන්නේ. ශ්‍රද්ධාව අඩු වෙන්නේ ඒ ධර්ම හරියට ශ්‍රවණය නොකරපු නිසා. මේ ධර්ම හරියට ශ්‍රවණය කරලා අවිද්‍යාව හැදෙන ක්‍රමය හරියට තේරුම් ගත්තොත්, ඒ ගැන හරිය පැහැදීමක්, බුදුහාඳුරන්ගේ වචනය ගැන ශ්‍රද්ධාවක් ඇති වුණොත් මේ අවිද්‍යාව දුරු කරගන්න ඕන කියන දැඩි වීරියක් හට ගන්නවා අපි. මොකද මේ අවිද්‍යාව අයින් කරගත්තොත් තමයි දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඇසෙන් පේන රූප, කනෙන් අහන ශබ්ද, මේකෙදි අපේ ජීවිතේට ඇත්තම මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගත්තොත් තමයි තමන් දුක නිදහස් වීම තේරුම් ගන්න. දැන් සම්පූර්ණ පිනතින අපි අවිද්‍යාව මත මේ ඉන්නේ. බාහිර රූපයන් දකිනකොට මෙහවල් කෙනා කියලා බාහිර රූපය තුළ හිත බැස ගන්න එක. බැසගත්තු ගමන්ම යා වරදක් කරොත් අපේ හිතේ තීඩාවක්. එයා හොඳ දෙයක් කරොත් ඇදැමිට ඇලීමක්. එයාගේ රූපය ගැන ඇදැමිට රාගයක්. මේ දේ තුළ තමයි අපි මේ හිත බැසගෙන ඉන්නේ. ඉතින් අපි විද්‍යාසහගතව ප්‍රඥාවෙන් ඒ රූපයේ දැස් දැක්කොත් ඒ පුද්ගලයාට හඳුනා ගන්න පුළුවන් බැරි නෑ. බය වෙන්නේ මේ සතර මහා භූත රූපයක් කියලා කියන්නේ නෑ. නම නොකිය. නම අපි කියනවා. නම කියන අතරේ තමන් දන්නවා අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පියවරේ ටිකේ පින්නතුනි අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා මෙන්න මේ වේදනා දක්වා කියලා යන ටික පින්නතුනි සාමාන්‍ය කෙනෙකුගේ ලක්ෂණය. ඒ වගේම විද්‍යාසහගත යන කෙනාට නාම රූප ආදී ටික වේදනා දක්වා අවිද්‍යාව නැතුව යනවා. හැබැයි අවිද්‍යාසහගත යන කෙනා වේදනාවන් පස්සේ තණ්හා උපාදාන භව ගිහිලා දිගටම ජරා මරණ කරා යනවා. විද්‍යාවෙන් නොනින් බලන කෙනා වේදනාවෙන් පස්සේ යා තුම්මං හන්දියෙන් හැරිලා අනිත් පැත්තට යනවා. අවිද්‍යාසහගත කෙනා වේදනාවෙන් පස්සේ තණ්හා පැත්තේ පාර යනවා. නොනින් බලන කෙනා වේදනාවක් ලැබුණා වේදනාව හඳුනාගෙන අනිත් පැත්තෙන් යා විරාගී පැත්තට යනවා. ඉතින් මෙතන තමයි සංදිස්ථානය. මේ සංදිස්ථානය මෙතනදී අපට හරවන්න බෑ. ඒක හරවන්නේ කොතෙන්දද? විද්‍යාවෙන් බලන එකේ ඉඳන් මෙන්නට ඕන. මෙතෙන්ට ඇවිල්ලා හරවන්න බෑ. අවිද්‍යාවෙන් ආවොතින් ඒ 12ම යනවා. විද්‍යාවෙන් ආවොතින් අවිද්‍යාවත් ඇල්ලලා අනිත් එකෙන් මෙතෙන්ට ඇවිල්ලා මේ පැත්තෙන් අනිත් පැත්තට යනවා. ඒක තමයි මූලික පියවරේදී. නමුත් රහත් භාවයේදී ඊටත් වඩා වෙනස්කම් තියෙනවා. දැනට අපි සරල මේ විදිහට තේරුම් ගන්න ඕනේ. පින්නතුනි අපට අපේ කැලස් වලට හිතේ පීඩාවට දුකට ප්‍රධානතම හේතුව තමයි ආසන්නතම හේතුව තමයි තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව හටගන්නේ පින්නතුනි අවිද්‍යාව නිසා. ඉතින් තෘෂ්ණාව ආසන්නම හේතුව වුණාට තෘෂ්ණාව දුරු කරන්න කිව්වට ප්‍රතිපදාව පනවද්දී තෘෂ්ණාව දුරු කිරීමෙන් නෙමෙයි ප්‍රතිපදාව ආරම්භ වන්නේ. ප්‍රතිපදාවක් විදිහට පනවනකොට පනවන්නේ කොතෙන්දින්ද? අවිද්‍යාව දුරු කිරීමෙන් තමයි යන්නේ. අවිද්‍යාව දුරු කළා විද්‍යාව පහළ කරගෙන ඒ ඔස්සේ තමයි තෘෂ්ණාව දුරු කරන්න තියෙන්නේ. ඒ නිසා අවිද්‍යාවෙන් දෙයක් දැස බැලුවොත් තෘෂ්ණානු කර ඉන්නවා කියන එකට යන්න බෑ. ඒ වෙලෙට පොඩ්ඩක් අතපය අකුලගෙන ඉන්න පුළුවන්. නමුත් නියම පිළිතුර නෙවෙයි ඒක. මේ මොහොතේ තෘෂ්ණාව නැතිමාට ඕනම මොහොතක ඒ පිළිබඳව ඇලීම ඇති වෙන්න පුළුවන්, ගැටීම ඇති වෙන්න පුළුවන්. අද අපිම බොහොම සංවරව හිටියත් මරණාසන්න මොහොතේ මේව හුඟක් වෙනස් වෙනවා මේ තත්ත්වයන්. ඒ නිසා දැන් අපට මේ ජීවිත කාලය සිහිපත් වෙන මතක් වෙන්නේ හිිනව හිිනවලදී හැම පේන්නේ මේ ආත්මේ කරපු කියපු දේවල් විතරයි. නමුත් එනතනේ මරණාසන්න මොහොතේ චුතිචිත්ති අවස්ථාවේදී සිහිවෙන්නේ මේ ජීවිත කාලය විතරක් නෙවෙයි, මුළු සසර මේව එකම ලයින් එකකට තියලා පේනවා. ඒ නිසා ඔක්කොම ටික එකට සමාන්තර වෙන වෙලාවක් තියෙනවා. ඉතින් එතෙන්දී අපට හිතාදා ගන්න බෑ. හිත කලින් අපි හිත ප්‍රගුණ කළා, හිත කුසලයක වඩලා උපරිම ලෙස ප්‍රඥාව දිනන වැඩපිළිවෙලක නිතරම අපි ඉන්නට ඕන. ආචරණ කර්ම විදියට නිතර පුහුණු කරන කර්ම විදියට. ඉතින් ඒ සඳහා තමයි නිතර නිතර අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ කරනා වගේ මේ කරන කාරණා නිතර නිතර මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරනා වගේම හැකිතාක් දුරට තමන්ගේ කය වචනය සංවර කරගන්නත් ඕන. නැත්නම් මේක ජීවිතේට ඇතුල් වෙන්නේ නැහැ. මේක තවත් දැනුමක් බවට පත් වෙන විතරයි. අපේ සාර්ථකත්වය බලන්නේ පිනතුනේ. අපේ ජීවිතයේ ලෝභ ද්වේෂ දෙක අඩුවීම මත නෙවෙයි. සැබෑරසම බෞද්ධයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ මෝහය අඩුවීම මත, අවිද්‍යාව අඩුවීම මත. සාමාන්‍ය ආධ්‍යාත්මික ලෝකයේ කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ එයා නොඇලී නොගැටී ඉන්නවා නම් යම් ප්‍රමාණයකට, පරිත්‍යාගශීලී නම්, අනිත් අය සමග මිත්‍ර වෙන්නවා නම් ඒක නම් සාර්ථක කියලා තමයි සාමාන්‍ය ලෝකයේදී කෙනෙක් මනින්නේ. නමුත් බුදුදහම එතනින් මනින්නේ නැහැ. වරක් දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා, සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකේ කාමරාග පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ කියලා. සැතකින් පහර ලද්ද කුසේ හිසගිනි ගත්තකු වගේ අප්‍රමාදීව කාමරාගයේ දුරු කරන්න උත්සාහ ගන්න කියලා. කාට හරි උලකින් ඇනසින් ඒ උල තිබිද්දිම හරි කාමරාගයේ දුරු කරන මාංශ වෙන්න කියලා කියනවා. හිසගිනි අරගෙන තියෙන වෙලාවක ඒ හිස ගිනි ගනිද්දිම හරි කාමරාගයේ දුරු කරන්න කියලා මේ දෙවිය කියනවා. බුදුහාඳුර අනුමත කළාද ඒක? බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාමුදුරු කියන්නේ පින්නසුනේ තෙන්දී කාමරාගයේ දුරු කරන්න නෙවෙයි. බුදුහාඳුර මොකද දේශනා කරන්නේ? සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බිකු පරිම්බජේ කියලා. සැතකින් පහර ලද්ද කුසේ හිසගෙන ගත්ත කුසේ සක්කාය දිට්ඨිය දුරු කරන්න උනන්දු වෙන්න කියලා. එතනින් තමයි බුදු දහම පණවන්නේ. ඒ නිසා පින්නතුනි ලෝකයේ කෙනෙක් ආධ්‍යාත්මික වශයෙන් හෝ බලන විදියට නෙවෙයි බුදු දහම පුද්ගලයා දැස බලන්නේ, සාර්ථකත්වය බලන්නේ. ඒ නිසා හැම තැනකදීම පින්නතුනි බෞද්ධ දර්ශනය සහ බුදුහාමුදුරන්ගේ ආකල්පය තේරුම් ගන්න අපි උත්සාහ ගන්නට ඕන. බුදු දහමට සමීප වෙන්න ඕන අපි. සාමාන්‍ය විදියට අපි බුදු දහම විදියට සමහරට අහලා තියෙන දේවල් සැබෑ බුදුදහම නොවෙන්නත් පුළුවන්. ඒ නිසා වඩාත්ම නිවැරදි විදියට බුදුහාඳුරන්ගේ සදහම් පණිවිඩය තේරුම් ගන්නට අපට ලොකු උනන්දුවක්, ඕනෑකමක්, කුතුහලයක් තියෙනට ඕන. ඒ දහම තේරුම් ගත්ත ප්‍රමාණය තමයි පින්නතුන අපේ ජීවිතය සාර්ථක වන්නේ. ඒ දහම මැනවින් නිවැරදිව තේරුම් ගත්තොත් විතරයි මේ ආධ්‍යාත්මික ගමන වේගෙන් ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ ගමන සාර්ථකව යන්න බෑ. අපේ උත්සාහය තිබුණට විතරක් යන්න බෑ. ඒ උත්සාහය සාර්ථක වන්නේ හරියට දැක්ම, විෂන් එක හොඳට තියෙනකොට. ඒ සඳහා තමයි ඊටාම නිර්වෘල් ධම්ම අවබෝධයක් අපට අවශ්‍ය වෙන්නේ. අන්න යන ගමනේදී බුදුහාඳුරෝ නිතරම සඳහන් කරන්නේ. බුදුහාඳුරෝ කියනවා පෘථග්ජන පුද්ගලයාට සේක වෙන්නත්, සේක පුද්ගලයාට අසේක වෙන්නත්, අසේක කෙනාට පිරිනිවන තෙක් සුවදායී වාසය කරන්නත් මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක බවට පත් වෙන්නත්, ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලයට පත් වෙන්න. සෝවාන් මාර්ගයේ ඉඳලා අරහත් මාර්ගය දක්වා පියවර හතර කියනවා සේක කියලා. ඒතර පෘථග්ජන භූමියේ ඉන්න කෙනාට සේක භූමියට වෙන්නට, සේක භූමියට ආපු කෙනාට අසේක භූමිය රහත් භාවයට පත් වෙන්නත් මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. මොකක්ද එකම ප්‍රතිපදාව? රහත් වෙන විතරකුත් නෙවෙයි පිනුතන, රහත් වෙච්ච කෙනාට පිරිනිවන් පානතෙක් සුවදායීව වාසය කිරීම සඳහා පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙන රහතන් වහන්සේ රහත් භාවයට පත්වෙච්ච කෙනාට පිරිනිවතෙක් සුවදායී වාසය කිරීමටත් මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. මොකද දේශනා කරන්න බුදුහාමරෝ? ඔව්, සතිවට්ටානය කියලා කියන්න පුළුවන්. බුදුහාමරෝ මෙතන පැහැදිලිවම හරියටම ඇනලයිස් කරලා කියනවා ස්කන්ධ පංචකේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ සමුදය අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ විදිහට බලන්න කියලා. තරපිනොතේ මේ දහම් කරුණු වල එක එක සංවල බුදුහාමුදුරු එක එක විදිහට කරුණු දේශනා කරන්නේ. ඒ ඕඩියන්ස් එක අනුව වෙනස් වෙනවා. දැන් එක තැනකදී කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කියලා. තවත් තැනක කියනවා සත්‍යපොඥංග වඩන්න කියලා. තවත් තැනක කියනවා ආයතන 12 පිළිබඳව දක්ෂතාවය ඇති කරගන්න කියලා. තවත් තැනක කියනවා පංච ඉන්ද්‍රිය ධර්ම වඩන්න කියලා. තවත් තැනක කියනවා සතර සම්‍යක්ප්‍රදාන වීර්ය වඩන්න කියලා. තවත් තැනක කියනවා සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. තවත් තැනක කියනවා සමාධි දර්ශනා විතරයි වඩන්න තියෙන්නේ කියලා. තවත් තැනක කියනවා සතිය විතරයි වඩන්න තියෙන්නේ කියලා. තවත් තැනක කියනවා ප්‍රඥා විතරයි වඩන්න තියෙන්නේ කියලා. පින්නතුනේ කෙනෙකුට කුතුහලයක් ඇති වෙන්න පුළුවන්, ගැටලුවක් ඇති වෙන්න පුළුවන්, එහෙනම් මොකද්ද මේකින් කරන්න ඕන කියලා. මෙන්න මෙතෙන්දි තමයි පිනසෙන් අපි ලක්ෂ වෙන්නට ඕන. ඒ මොකක් කළත්, ඒ කුමන ප්‍රතිපදාව වැඩුවත් අපේ ළඟ මුලින්ම තියෙන ඕන දර්ශනය තමයි බුදුදහමේ දර්ශනය. මොකක්ද අනිත්‍යතාවය? මොකද්ද හේතුඵල ධර්ම? පරිස්සම්පදේ මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම පිළිබඳව ඒ ක්‍රියාවලිය ගැන දැනුමක් තියෙන්නට ඕන මුලදී. ඒ දැනුම තියාගෙන තමයි අපි කුමන හෝ ප්‍රතිපදාවක් වඩන්නට ඕන. අන්නේ දැනුම ඇතුව එයා සතර සතිපට්ඨානේ වැඩුවත් එයාගේ බොජ්ජංග ඔක්කොම වැඩෙනවා. ඒ දැක්මින්දල එයා ආනාපාන සතිය වැඩුවත් අනිත් ඔක්කොම ටික වැඩෙනවා. ඒ දර්ශනින්දල එයා ඉන්ද්‍රිය ධර්ම වැඩුවත් ඔක්කොම ටික වැඩෙනවා. ඒ දර්ශනින්දගෙන එයා ආරස්නික මාර්ගය වැඩුවත් අර ඔක්කොම ටික වැඩෙනවා. එතකොට ඒ ඔක්කොම එක ගඟකට වැටෙන්න තියෙන විවිධ තොටුපළවල් වගේ. හැබැයි ඒ කුමන තොටුපළින්ද බැස්සන්, ඒ හැම තොටුපළකම දොරක් තියෙනවා. ඒ දොරේ යතුරු අරගෙන ඕන තොටුපළට බහින්න. ඒ යතුර තමයි පරිසම්පාදයේ පිළිබඳව, අනිත්‍යතාවය පිළිබඳව, ත්‍රිලක්ෂණයේ පිළිබඳව යතුරු අරගෙන තමයි කුමන තොටුපළින් බැස්සත් ගඟට බහින්න ඕන. එකම ගඟ කොතනින් බැස්සත් බහිනේ ආරස්සංගික මාර්ගයට. ඒ ගඟ කෙලවර වෙන්නේ කොහෙන්ද? නිර්වාණය නැමැති සාගරයෙන් තමයි කෙලවර වෙන්නේ. තොටුපළවල් වෙනස්, දොරටු වෙනස්, යතුරු එකයි, එකම ජලපහර යන්නේ ඒ නිවන දක්වා, සාගරය දක්වා යන ගමන් මාර්ගයේ. ඒ නිසා මෙන්න මේ තැන්වලදී අපට වැදගත් වෙනවා අපි ඒ තැන්වලදී අහලා තියෙන ධර්ම කරුණු හරියට තමන් දක්ෂ වෙන්නට ඕන. ඒ අදාළ තැනට තමන් ගලපන්න. ඒ දක්ෂතාවය අඩුවේ නම් දන්න කෙනෙක්ගේ නිතර නිතර අහලේ ගැටලු තැන් ටික විමසා ගන්නටත් ඕන. ඒ වගේම ධර්ම දේශනා තමන් තෝරාගෙන යලි යලිත් ඒ අදාළ ධර්ම දේශනා අහන්නටත් ඕන. ඉතින් එහෙම වුණොත් තමයි අපේ මේ ගමන් මඟ වඩාත්ම සාර්ථක වෙන්නේ. ඉතින් පිනුසිනි මේ ලබාගත් දුර්ලභ අවස්ථාව ගිලිහෙන කලින් අපේ මේ ජීවිත කාලේ අවසානයේදී ඇස් දෙක පේවෙන කලින් උපරිම වශයෙන් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ ගන්න. ඒක ජීවිතයේ ප්‍රධානතම ජීවිත කාර්යභාරය කරගන්නට ඕන අපි. ඉතින් ගිහි පිනුසුන් හැටියට ඔබ ආරක්ෂා කරන අය ඉගෙන ගන්න අය හුඟක් වැඩපල කරනවා. ගිහි පිනුසුන් වගේම ස්වාමීන් වහන්සේලාත් වැඩපල කරන පන්සලවල හුඟක් වැඩ. ඔබට ඇතැම් විට ගෙදරක වැඩ විතරයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේලාට ඔක්කොම දායකයන්ගේ වැඩ කරන්න තියෙනවා. ඉතින් ඒ අතරේ ස්වාමීන් වහන්සේලාත් ඉගෙන ගන්නවත් කරනවා. භාෂා ඉගෙන ගන්නවත් කරනවා. සම්මත තාත්තලත් සැලකනවා. ඒ ඔක්කොම කරමින් තමයි මේ ගමන යන්නේ. නමුත් ඒ මොනව කරත් පිනතුණි අපි මේ ආධ්‍යාත්මික ගමනත් වේගෙම යන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි සාර්ථක වෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ වගේ රටක ඉන්නකොට ප්‍රධාන වශයෙන්ම හුඟා බුද්ධිමත් අය අපට මුණ ගැහෙනවා, හුඟා දක්ෂ අය මුණ ගැහෙනවා, කාලයෙන් හුඟා ප්‍රයෝජන ගන්න අය අපට පේනවා. ඉතින් ඒකට වඩාත්ම අර්ථවත් වෙන්න පිනතුණි අපේ මේ ධර්මයේ කියන කරුණොත් හරියට ජීවිතයට සම්බන්ධ කරගත්තොත්. එහෙම වුණොත් තමයි අපි සාර්ථකයෙන් විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදිහට අපි වාම් බුද්ධිමත් අනිත්‍යයට වඩා අපිට වා දුරට ඉදිරියට යන්න හැකියාව ශක්තිය ඒ කැපකිරීම අපට කරන්න පුළුවන්. ඒක අපේ ඥානවලම තියෙනවා. විශේෂයෙන් මේ නිර්මල බුදුදහම ආරක්ෂා කිරීම කරේ ශ්‍රී ලාංකිකයන්. ඒ දහම ලෝකයටම දායාද කළේ ශ්‍රී ලාංකිකයන්. ඒ නිසා ඒකේ ලොකෝ ගෞරවයක් අපට තියෙනවා. දැන් වෙසක් ඩේ කියලා කියනවනේ. වෙසක් කියන වචනේ සිංහල භාෂාවෙන් ආවේ. සිංහල භාෂාවෙන් ලෝක ශබ්දකෝෂ විශ්වකෝෂ වලට කියපු වචනයක්. වේසාක කියලා පාලි වචනේ තියෙනවා. පාලි වචනේවත් නෙවෙයි aran තියෙන්නේ. වෙසක් කියන සිංහල වචනේ. ලෝකේ බෞද්ධයන් ඔක්කොම ඒක රාශිය වෙන්නේ ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ කොඩියේ යටතේ. ඡන්ද වර්ණ කොඩිය. ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු කොඩිය. ලෝකෙ මුළු ලෝකෙම බෞද්ධයන් හිටියට වෙසක් දවස් සමරන කොට ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ කොඩිය යට වෙසක් නැමැති වූ සිංහල වචනේ යටදී තමයි ඔක්කොම ජාතින් එක රාශිය වෙන ලෝකෙ. එනිසා ශ්‍රී ලංකාව අවතක් සේරුඩ ලක් කරන්න එපායි. ඔයා කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ නිසා බුදුදහම තුළ ලෝක මට්ටමේදී ලංකාවට තාමත් ලොකු ගෞරවයක් හිමි වෙනවා. ඒ නිසායි අභිමානය අපි ඉදිරියට රැක ගන්න බලන්නට ඕන. ඒ වගේම අපි ධර්මයේ පුලුවන් තරම් අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ධර්ම තුළින් ඉදිරියට යන්නටත් බලන්න ඕන. ආනාපානසති සූත්‍රය අපි සාකච්ඡා කළේ බුදුහාඳුරු දේශනා කරනවා ආනාපානසතිය නැමැති එකම ධර්ම හරියට බුදුදහමේ කියන පරිදි ප්‍රගුණ කරනවා නම් සතර සතිපට්ඨානය වැඩෙනවා. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ සතර සතිපට්ඨානෙම වැඩෙනවා. අර 16 ආකාරයට ආනාපානසතිය කරනකොට. ඒ වගේම කායනුපස්සනාදී සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්ත්ව බොජ්ජංග වැඩෙනවා කියලා. සත්ත්ව බොජ්ජංග කියන්නේ සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. මේ කායනපස්සනාදී අනුපස්සනාවක ඉන්නකොට සතර සතිපට්ඨාන තුල ඉන්නකොට පින්නතුනේ තමන්ගේ සතිමත් බව දිගටම දිනු වෙනවා. ඒ සතිමත් බව දිනු වෙනත් එක්කම දහම් කරුණෝ විමසන්නට පරිසම්පාදයේ අනිත්‍යතාවයේ මේ කරුණු යල යලෙත් නොවනින් යෝනිසෝ මානසිකාරයෙන් විමසන්නට ලොකු උනන්දුවක් ඇති වෙනවා. ඒක බෝධි අංගයක් බවට පත් වෙනවා. ඒකට කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා. ධර්මයේ විමසීමේ නුවණින් පිරික්සීමේ ගතියක් ඇති වෙනවා. ඒ ධර්මයේ නුවණින් විමසනකොට ඒ ගැන තමන්ට ආස්වාදයක් ලැබෙනවා. නිවන් මාර්ග පිළිබඳව එන්න එනම කරුණ ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකොට මේක ඉක්මනටම ගිහිල්ලා ප්‍රතිඵල ලබන්න ඕන කියන වීරියකුත් හටගන්නවා. ඒක සාමාන්‍ය වීරියක් නෙමෙයි පින්නතුනි. හරියට ධර්මඥානයත් එක්ක ශ්‍රද්ධාවත් එක්ක සතිපට්ඨානෙ පිටියොත් ඒ ඇතිවන වීරිය ගැන කියනවා තමන්ගේ මේ සම මස් නහර ඇට ඇට මෙදුළු කරා විනිවිද යනවා කියලා. ඊතරම් දැඩි වීරියක් හට ගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ අපේ මේ දුකේ නිදහස් වෙන නේද? උන්වහන්සේ ඇස් ඉස් මස්ලේ දන් දීලා මේ වගේ කැපවීමක් කළේ. ස්වාමීන් වහන්සේලා වසර 2000 ගාණක් මේක නිර්මලව රැකගත්තේ අපි වෙනුවෙන් නේද? අපි මේ සඳහා උපරිම කැපවීමක් කරන්න ඕන නේද කියලා දැඩි උද්‍යෝගයක්, වීරියක්, ධෛර්යයක් තමයි ජීවිත තුල ඇති වෙනවා. ඒකට කියනවා විරිය සම්බොජ්ජංගය කියලා. දැන් මේ සති කියන එක පිනොත් දැන් සති සම්බොජ්ජංගයෙන් පටන් ගන්න එක එක එක තැන්වල විවිධ ආකාරයෙන් දැක් වෙනවා. සති සම්බොජ්ජංගය සතර සතිපට්ඨාන විදිහටත් කියනවා සමහර තැන්වල. සම්මා සති කියලා කියනවා. ඊළඟට ධම්මවිජය කියන එක විමර්ශ කියලා කියනවා ඉද්ධපාදවල. ඒ වගේම පඤ්ඤා කියලා සමහර තැන්වල කියනවා. සම්මාදිට්ඨි කියලා සමහර තැන්වල කියනවා. ඥාන කියලා කියනවා, විඥා කියනවා, ආලෝක කියලා කියනවා. ඒ වගේම මේ වීරිය කියන එක පින්නතුනි වීරිය සම්බොජ්ජංගයේ එක තැනක වීරිය ඉන්ද්‍රිය කියලා කියනවා, තව තැනක වීරිය බල කියලා කියනවා, තව තැනක ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන කී ඉද්ධපාදවල තියෙනවා, තව තැනක හතරක්ම විදියට සතර සම්‍යක්ප්‍රදාන වීරිය කියලා කියනවා, ආර්යසනගී මාර්ගයේ සම්මා වායාමයේ කියලා කියනවා. ඒහි මට්ටම් වලදී විස්තර කළ තියෙන විදිය මේක. හැබැයි කොමන තාත්වික විස්තර වුණා ඒකේ පොදු ලක්ෂණය තමයි අකුසලෙන් දුර වෙන්න කුසලයේ වඩන්නත් තියෙන දැඩි වීරිය. ඒතර මෙන්න මේ සතර සතිපට්ඨානය තුළ ඉන්නකොට එයා දහම් කරුණ විමසන්නට, නුවණින් පිරික්සා බලන්නට, ඒ වගේ මේ සලින් වීරියෙන් ඉදිරියට යන්නට උනන්දුවක් ඇති වෙනකොට මේ දහම් මාර්ගය යනකොට එයාට ප්‍රීතියක් දැනෙන ලොකෝ. වෙනද බාහිරට ගිහිල්ලා බාහිරය සතරව යන ගිහිපු කෙනා දැන් ටිකෙන් ටික ඇතුළට මෙයා හැරෙනවා. දැන් මෙයා ඇතුළෙන් තමයි ඊළඟට සතර හොයන්නේ. බාහිර ලෝකෙ සමග ගනුදෙනු කරනවා, යුතුයකම් කරනවා, රැකිරක්ෂාදී කරනවා, සමාජ සම්මත විදියට ඒව නොකර ඉන්නේ. බාහිරට පේන මෙයා සාමාන්‍ය කෙනෙක් වගේ. නමුත් මෙයා අභ්‍යන්තර ලෝකෙ වෙනම ගමනක් මෙයා යන්නේ. යා බාහිර ලෝකයේ අනිත්‍ය සමග සිනා වෙමින් කතා කරමින් ඉන්නවා. නමුත් යාගේ ආධ්‍යාත්මික ලෝකය වෙනස්. යා දන්නා යාගේ සතුට සැබෑ සාර්ථකත්වයේ තියෙන්නේ මේ ආධ්‍යාත්මික සතුටත් එක්ක කියලා. යා ප්‍රීති සම්බොජ්ජංගය කරා යන කෙනෙක්. අභ්‍යන්තර ලොකු ආලෝකයක් දල්වාගෙන මහත් වූ ප්‍රීතියකින් ඉන්න කෙනෙක්. බාහිර ලෝකයේ අනිත්‍ය පිටස්තර රූප ශබ්ද ආදී ප්‍රිය දේවල් හොයාගෙන යද්දී මේ ආභ්‍යන්තරයේ මේ ගුණරුවන් හොයාගෙන සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම නැමැති ගුණාංග තුළින් එයා ආධ්‍යාත්මික ජීවිතය තුළ සතුටු වෙනවා. එයා සාමාන්‍ය ලෝකයේ කෙනෙක් පිනතුනේ බාහිරට නැඹුරු වෙලා සතුට හොයද්දී බොහෝ වියපහදන් කරලා ඈත ප්‍රදේශවල ගිහිල්ලා තැන් බලලා පුද්ගලයෝ හමු වෙලා සතුට හොයන්නේ අධි හොක් වේදන් කරලා මෙයා තමයි ඉන්න තැනම ඉඳගෙන සතුට විඳිනවා. ඒ විතරක් නෙවෙයි මෙයා කොහේ ගියත් යන්නේ ධර්මේ නැමැති ආලෝකයේ දල්වාගෙන. යාට තනියක් නෑ, පාළුවක් නෑ. එයා කැමිට ඈත ප්‍රදේශවල යන්න පුළුවන්, රැකිරක්ෂා වෙනුවෙන්, යුතුයකම් වෙනුවෙන්, දෙමව්පියෝ බලන්න ඈත යන්න පුළුවන්. නමුත් කොතන ගියත් යා යන්නේ මේ දහම් පහන දල්වාගෙන. යා පාරට බැස්සත් පාරට වාහනේ දාපු ගමන් මෙයා මෛත්‍රී භාවනා වඩමින් යන්නේ, බුදුගුණ භාවනා වඩමින් යන්නේ, ආනාපාන සතිය කරමින් යන්නේ, අනිත්‍ය සංඥා වඩමින් යන්නේ, දස සංඥා වඩමින් යන්නේ. ඒ විතරක් නෙවෙයි, ඇත්ත එක ලොකු ගාඩ් එකක් යාගේ ආරක්ෂාවට ඒත් එකම වෙනවා. පින්නතුණිය කොතන ගියත් තනියම නෙවෙයි ධර්මයත් එක්කයි ඉන්නේ. ධම්මදීපා භික්ඛවේ විහෙරද ධම්මසරණ ආඤ්ඤ සරණ කියන්නේ මේකයි. එයාට ධර්මයේ පහනක් කොට ධර්මයේ දිවයිනක් කොට යා වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. එයා යාගේ ප්‍රීතිය එක. අන්නේ මානසික දැනෙන ප්‍රීතියට පස්සදි සම්බොජ්ජංගේ විදියට එයාගේ ශරීරයටත් ඒ පහසුව දැනෙන්න ගන්නවා. කායික වැටැමිට වයස ගිහිලා තියෙන පුළුවන්, ළඩ දුක් තියෙන පුළුවන්. නමුත් ඊට වඩා මේ මානසික ප්‍රීතිය නිසා පිනතුණ එයාගේ කායික සුවතාවක් යාර දැනෙනවා. කායික සැහැල්ලුවක් යාර දැනෙනවා. ඒකට කියනවා පස්සදි සම්බොජ්ජංගේ කියලා. මේ වාගේම එන්න එන්නම එයාගේ හිත සමාධිමත් වෙනවා. සමාධි සම්බොජ්ජංගය මේකම තමයි සම්මා සමාධි කියලා කිව්වේ. එතකොට මෙන්න මේ සම්මා සමාධියෙන් ඉන්න කෙනා පින්නතුනි සමාධිය නවතින්නේ නැහැ යා. සමාහිතෝ භික්ඛව යථාභූතං පජානාති කියලා කියනවා. සමාධිමත් වෙච්ච කෙනාට නුවණින් යථාභූත ඥානය පහළ වෙනවායි කියලා. යා සමාධියේ හිත නිකන් තියන් ඉන්නේ නැහැ. සමාධිමත් වෙච්ච ගමන් මෙයාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථය නුවණින් බලනවා. යා සමාධිය උපයෝගී කරගන්නෙම මෙන්න මේ යථාර්ථය බැලීම සඳහා උපකාරයක් පිණිසයි. එයා ප්‍රඥාව ලබා ගැනීමට උපකරණයක් විදිහට සමාධිය පාවිච්චි කරන්නේ. හිත සමාධිමත් කරගන්න අමාරු නම් එයා දන්නා එයාගේ කය වචනය සංවරය මදි සිල්වත් වෙන්න ඕන කියලා. එනසෑ පුළුවන් තරම් දුරට සිල්වත් වෙනවා. සිල්වත් වීමත් අමාරු නම් එයා බලන එයාගේ ඉන්ද්‍රිය සංවරය අඩුයි. දකින්න රූප වලට, ශබ්ද වලට යයි වේගෙන් ඇදලා යන කෙනෙක්. එනසෑ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. ඉන්ද්‍රිය සංවරයත් තවත් අමාරු නම් එයා දන්නවා එයා කෑම බීම වලට හුඟක් ආසයි. කෑම බීම ටිකක් පාලනය කරනවා එයා. ඒ වගේම එයා තවදුරටත් හොඳට බලන තමන්ගේ නිින්ද හරියට පාලනය වෙනවද කියලා. නිින්දට යොදන කාලය අඩු වෙනවා, හරියට නිින්ද පාලනය කරගන්නවා එයා. මෙන්න මේ හුඟක් කරුණුවත් එක එකට යනවා. ඒත් එක්කම නිතර එයා මේ ගිය සූත්‍රය දැක්වෙනවා දස කතා වලින් යෙදෙන්න කියලා. දැහැමි කතාත් එක්ක ඉන්න කියලා. දැහැමි කතා කියන්නේ මොනවද? අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, විරිය ආරම්භ කතා ආදී වශයෙන් කියනවා. අල්පේච්ඡතාවය පිළිබඳව කතා, සන්තුට්ටිය පිළිබඳව කතා, විවේකයේ පිළිබඳව කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා ආදී කියලා තියෙනවා දස කතාවක් ගැන. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, මුක්ති ඥාන දර්ශන ආදී ගැන නිතර සාකච්ඡා කරනවා, බණ දාමානවා, හම් වෙන ඇත් එක කතා කරනවා. ඒව තමයි ප්‍රශ්න කරන්නේ. මෙන්න මේ එක්ක පිනතුනි නිතරම දහමත් එක්කම හිටියොත් තමයි මේ ගමන් මඟ Taman ඉහිලට යන්නේ. නැත්නම් පිනතුනි ජීවිතේ ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඇතැම් විට සිල්ගත්තු වාර ගාන Tamanට එකතු කරලා හවල් ගාන කියලා කියන්න පුළුවන්. නමුත් ජීවිතේ ලොකු වෙනසක් යාගේ වෙලා නැහැ. වෙනසක් වෙන්න නම් මෙන්න මේ විදියට නියම ධර්මයේ Taman යලෙලිත් අහන්නට ඕන, මේ දස කතාවල යෙදෙන්නට ඕන, ඉන්ද්‍රිය සංවරය, ආහාර පාලනය, නිින්ද පාලනය, ඒ වගේම සිල්වත් බව, සමාධිමත් බව, මේ කරුණු ටිකෙන් ටික දිනු කරගන්නට ඕන. එතකොට සමාහිත පුද්ගලයා පින්නතුනේ හරියට ධර්මඥානයත් එක්කනම් ආවේ මේ අනිත්‍යතාවය බලනවා. ඒ බලන එකේ හැටියට ආනිසංස ධර්මයේ සඳහන් වෙනවා. මෙහෙම හිත සමාධිමත්ව නුවණින් බලන කෙනාට පින්නතුනි එයාගේ ඇසට ලක් වෙන රූප ප්‍රිය රූපයක් වෙන්න පුළුවන්, අප්‍රිය රූපයක් වෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙයක් කෙරෙහි මෙයා බුද්ධිමත්ව බලනවා. එයා ප්‍රිය දෙයින් ඇලෙන්නේවත්, අප්‍රිය දෙයක් ගැන ගැටෙන්නේවත් නැහැ. ඒ විතරක් නෙවෙයි, එයා පිළිකුල් අරමුණක් දැක්වතින් පිළිකුල් දේ පිළිකුල් හැටියට මෙනෙහි කරන්න කැමති නම් අවශ්‍ය නම් එහෙම කරන්නත් පුළුවන් එයාට. පිළිකුල් දේ නොපිළිකුල් දෙයක් විදිහට මෙනෙහි කරන්න ඕන නම් එයාට එහෙමත් පුළුවන් කරා. ඒ විතරක් නෙවෙයි, නොපිළිකුල් දේ පිළිකුල් දෙයක් විදිහට මෙනෙහි කරන්න ඕන නම් ඒත් පුළුවන් එයාට කරන්න. ඒ වගේම පිළිකුල් දේ පිළිකුල් හැටියට මෙනෙහි කරන්න ඕන නම් ඒකත් පුළුවන් කරා. නොපිළිකුල් දේ නොපිළිකුල් හැටියට මෙනෙහි කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ අප්‍රිය දේ අප්‍රිය දේ හැටියට මෙනෙහි කරන්න ඕන නම් එහෙමත් කරන්න පුළුවන්. යා සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත පාලනය කරලා තියෙන්නේ. බාහිර දේ තමන් කැමති විදිහට තමන්ට හිතන්න පුළුවන්. විතරක් නෙවෙයි ඕන නම් ඒ ප්‍රිය අප්‍රිය පිළිකුල් නොපිළිකුල් දෙකම ප්‍රතික්ෂේප කරලා බැහැර කළා උපේක්ෂාවෙන් බලන්න ඕන නම් එහෙම බලන්න පුළුවන් යාට. මජ්ක්‍ධිමනිකායේ අන්තිම සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියවන බලන්න. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙනවා භාවිත ඉන්ද්‍රිය පුද්ගලිකුගේ ලක්ෂණ. ඒ නිසා තමන්ගේ පාලනය තමන් සම්පූර්ණයෙන්ම තමන් යටතේ තරම් තියෙන්නේ. ඒකෙන් කියන්නේ ආත්මය කියලා නෙමෙයි, මේ කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. එයා ආත්ම අනාත්මතාවය හොඳට ප්‍රත්‍යක්ෂ කළා තමන්. අර පුට්ටස්ස රෝග ධම්මේ හි චිත්තං යස්සන කම්පතේ අශෝකං විරජං කේමං කිව්ව විදිහට ඒ මට්ටම කරා යමින් ඉන්නේ. අන්න ඒ තත්ත්වෙන් ඉහළම මානසික දියුණුව තමයි පින්නතුනේ උපේක්ෂාව කියලා කියන්නේ. ඒ උපේක්ෂාවත් බොජ්ජංග ධර්මයක් විදිහට යවලෙනවා. එතකොට සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා මෙන්න මේවා අර සතර සතිපට්ඨානයේ වැඩීමේ ප්‍රතිඵල විදිහට බෝධි අංගය හැටියට මේ තැනැත්තා ජීවිතය අංග බවට පත් කරගෙන තියෙනවා. මෙන්න මේත් එක්කම පින්නතුනේ අර ටිකෙන් ටික විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. විද්‍යාව කියන්නේ මේ දර්ශනය. මේ පටිච්චසමුප්පාදය පදනම් වෙච්ච, අනිත්‍යතාවය පදනම් වෙච්ච, මේ දුකේ හට ගැනීම නිරෝධය නැත්තම් චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවයට හොඳට ප්‍රකට වෙනවා. දුක ඇති වෙන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව අනවබෝධය නිසා නේද? ඒ තෘෂ්ණාව හටගන්නේ, දුක හටගන්නේ ඒ අනවබෝධයෙන් යුක්ත මේ තෘෂ්ණාව නිසා නේද? ඒ දුකෙන් නිදහස් වෙන නම් මේ තෘෂ්ණාව දුරු කරන්න ඕන නේද? ඒ තෘෂ්ණාවට මූලික හේතු වෙච්ච අවිද්‍යාව දුරු කරන්න ඕන නේද කියන හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම මේ මාර්ගය දුක නිරෝධගාමිනී පටිපදා විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනා ගන්නවා. මෙන්න මේ දර්ශනයගේ සම්පූර්ණ ජීවිතය බවට පත් වෙනවා. මේක තමයි විද්‍යාව. මෙන්න මේ විද්‍යාව තුළ ඉන්න පමණට පින්නසනිය විමුක්තියට පත් වෙනවා. ලෝභ ද්වේෂ මෝහ වලින් නිදහස් වෙනවා. එතකොට මෙන්න මේ නිදහස තමයි පින්නතුනි සැබෑ විමුක්තිය, සැබෑ නිදහස සිය අප සලකන්නේ. බාහිර ලෝකයෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. තමන්ගේ අධ්‍යාපනයෙන් නිදහස් වෙන්න පුළුවන්. තමන් කරන රැකියාවලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ වෙච්චට අමාරු නෑ. නමුත් පින්නතුනි කෙලෙස් වලින් නිදහස් වීමයි සැබෑ විමුක්තිය ලෙස බුදුදහමෙන් සලකන්නේ. මොකද සැබෑ විමුක්තිය කියලා කියන්නේ මහා බර බිමින් තියෙන එක. මොකද්ද බර කියලා කියන්නේ? බර කියන්නේ පින්නතුනි අපි දැකපු අහපු දේවල් හිතෙනකොට, කල්පනා වෙනකොට, ආයෙ දකිනකොට, අර කලින් දැකපුනේ දේ නේමද මේ දකින්නේ? කලින් අත්දැකීම නේම, කලින් අත්දැකීමම නේද තමන් මේ අත්විඳින්නේ කියලා මෙන්න මේ අවිද්‍යාවෙන් නිදහසෙන්. ඒ අත්දැකීම ලබනකොටම තමන් දක්ෂ වෙන්න මේ මොහොතේ අලුතෙන් හටගත්තු අත්දැකීමක් නේද තමන් කණ්ණාඩිය ළඟට යනවා වගේ හැම මොහොතෙම බලන ජීවිතය දෙස. තමන් ඇහෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට මේ හැම මොහොතකදීම වෙන්නේ නැවත නැවතත් කණ්ණාඩි ළඟට යෑමක් හා සමාන නේද, සමාන අත්දැකීමක් නේද කියලා තමන් නුවණින් දකින. ඒ අත්දැකීම ලබන කලින් එක තිබුණ නෙවෙයි, ඒ මොහොතේ හේතු සමුදායක එකතුවක් නේද? මේ හටගත් ස්කන්ධ පංචකය නේද? ඒ හටගත් ස්කන්ධ පංචකය නොදැන ගත්තොතින් උපාදාන වශයෙන් බැස ගන්නව නේද? ඒ බැස ගත්තොතින් තමයි ජරා මරණ කරාම යනව නේද? එහෙනම් මං ජරා මරණ වලින් නිදහස් වෙන නම් මේ උපාදාන ස්කන්ධ පංචකය කොට නොනගෙන විදියට ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයක් විදියට විතරක් නවත්ත ගන්න තමන් දක්ෂ වෙන්නට ඕන. ඒක එක විට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කාලයක් තිස්සේ තමන් හිත දිනු කිරීමේ වැඩිමෙහි ලබන ප්‍රතිඵලයක්. ඉතින් ඒ සඳහා පින්නොසිනේ අපි හැගේ තාක් දුරට ප්‍රඥාව ලැබීම සඳහා හේතු වන කරුණු සම්පූර්ණ කරන්න ඕන. මොනවද පඤ්ඤාවුටි සූත්‍රයේ කියපු කරුණු? ප්‍රඥාව දිනු කර ගැනීමට හේතු වන කරුණු හතර මොනවද? ඕ කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මානසිකාර්ය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ අතරින් පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා යෝනිසෝ මානසිකාර්ය තරම් වටිනා දෙයක් මං තවත් දකින්නේ නැහැ කියලා. හරියට ලෝකයට ඉර පායනකොට හරියට පෙර දිගින් මුලින්ම උදාවන හිරු උදාව වගේ කියලා, අරුණෝදය වගේ කියලා. මේක තමයි පින්නතුනි අපට ජීවිතයට ආලෝකය ලැබෙනවා කියලා තියෙන සලකුණ. යෝනිසෝ මානසිකාර්ය නෝනි මෙනෙහි කිරීම. මොකද්ද නෝනි මෙනෙහි කිරීම කියන්නේ? තමන්ගේ හිතට කෙලෙස් ඇති නොවන විදියට තමන් ලෝකයේ දෙස බලන විදිය. විශේෂයෙන්ම අපේ හිතට පීඩා වෙන්නේ අපි අසුරු කරන පුද්ගලයන් පිළිබඳව තියෙන අමනාපකම් වා මුල් වෙනවා. ඒකේ ආරම්භක පීවර තමයි අපි මුලින් සඳහන් කරපු විදියට මෛත්‍රිය දිනු කිරීම. එනිසා විශේෂයෙන්ම තමන්ට නිතර මුණගැහෙන පුද්ගලයන් 5 දෙනෙක් හරි 10 දෙනෙක් හරි 20 දෙනෙක් හරි හොඳට තෝරගෙන කොලේක ලියාගත්තත් කමක් නැහැ. අන්න ඒ පිරිසෙන් තමන්ට මානසික පීඩාවක් ඇති නොවන විදිහට තමන් නුවණින් මෙනෙහි කරන්න ක්‍රමයක් හදා ගන්නවා. කොමන හෝ ක්‍රමයක්. එකමයි ත්‍රි වඩන්න පුළුවන්. නැත්තම් පිනොතින අඩු ගානේ ඒ හැම කෙනෙකෙම එක ගුණයක් හරි හොඳට මතක් කරගන්න. එයා මතක් වෙනකොට මේ ගුණය සීකරන. මේක ආරම්භක පියවරක්, අවසාන පියවර නෙවෙයි. තමන්ට නිතරම මතක් වෙන අය අතුරින් ප්‍රධානම වැඩිපුර දවසට වැඩිපුරම මතක් වෙන අය ඉන්නවනේ. අන්නේ මතක් වෙනකොට මෙයාගේ එක හොඳ ගුණයක් හරි මතක් කරගන්න. එක්ක එයා ඉගෙනගත්තු දෙයක්, එයා තමන්ට සලකපු විදිය, අඩු ගානේ යා පිළිසිදුවට ඉන්නවා නම් ඒක හරි, කොණ්ඩේ හොඳට පියරලා ඉන්නවා නම් ඒක හරි, අඩු ගානේ හොඳට ඉගෙනගත්තු කෙනෙක් නම් ඒක හරි, එයාගේ ගුණයක් නැත්නම් අඩු ගානේ එයාගේ දරුවෝ ටිකට හොඳට උගන්වලා තියෙනවා කියලා හරි ඒක හරි හිතන්න. එහෙමත් බැරි නම් අඩු ගානේ හිතන්න මෙයා මනුස්ස ලෝකේට ආයේ පිනක් කළනේ. අනේ මේ ආත්මේ කොච්චර අඩුපාඩු තියුණත් මෙයා සසරේ පින් කරපු කෙනෙක්නේ. එහෙම හරි හිතන්න. එහෙමත් නැත්නම් හිතන්න අනේ කොච්චර අඩුපාඩු තියුණත් මගේ සසරේදී මගේ අම්මා වෙල හිටිය කෙනෙක් වෙන්න පුළුවන්, තාත්තා වෙල හිටිය කෙනෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙල හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම හරි හිතන්න. මෙහෙම හිතන ආකාරය තමයි පින්නතුනේ බුදුදහම විශේෂයෙන් විතක්ක සංඨාන සූත්‍රයේ තියෙන්නේ. තමන්ගේ හිත තමන්ගේ පැත්තෙන් ආරක්ෂා කරගන්න ක්‍රමය මේ තියෙන්නේ. මේක ආරම්භක පියවරක් විතරයි. නමුත් පින්නතුනේ තමන් දක්ෂණ ඉහෙළම පියවර තමයි දිත්තේ දිත්තමත්තන් කියන එක. බාහ්‍ය ආවරණ කියපු කාරණේ. එතකොට මේ පල්ලෙහා මට්ටමේදී අපි සීකනකොට ඇත්තම ආත්ම සංඥාවෙන් තමයි මේක විතර ආත්ම සංඥා දුරු කළ නැහැ. නමුත් ඉහළටම යද්දී අපේ ඉහළම දක්ෂයෝ නම් අපි සිහි පිටවන්න දක්ෂණම් ප්‍රඥාවන්ත නම් අපට දකිනකොටම මේ මොහොතේ ඇති වෙච්ච සිද්ධියක් නේද? ඇසුවනම් අසපු මොහොත විතරයි නේද? හිතුවනම් මුතේ මුතමත් නැේද? එහෙම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙච්ච දෙයක් විදිහට බලන්නත් අපි දක්ෂ වෙනවා. එහෙම එක විට අමාරු නිසා තමයි අපි මේ පියවරෙන් පියවර නුවණින් මෙනෙහි කරමින් ඉදිරියට යන්නේ. ඉතින් ඒ යෝනිසෝ මනසිකාරයේ කියන එකේ පිනුතුනේ පියවර රහසක් තියෙනවා. කෙනෙක් දැක්කහම කෙනෙක්ගෙන් අඩුපාඩුවක් සිදු වෙනවා නම් අපිට හිතන්න පුළුවන් නම් අනේ යාගේ මානසික ආබාධයක් ඒ තියෙන්නේ, ආසනීය ප්‍රවේච්ච කෙනෙක්. එහෙම හිතුවත් ඒකත් යෝනිසෝ මනසිකාරය. යාගේ මේ වරද වෙන්නේ යා කායිකව නිරෝගී වුණත් යා මානසිකයට රෝගයක් තියෙනවා ඒ නිසා කියලා හරි හිතන්න. ඒකෙන් හරි තමන්ගේ අභ්‍යන්තර පැත්තට තමන් ආරක්ෂාවක් දාගන්න. එතනින් පටන් ගන්න එක ඉහළම தත්ත්වය තමයි දික්ඨේ දික්ඨමත්තං කියලා කියන්නේ. ඒ මොහොතේ තමන්ගේ කෙනෙක් ගැන දැක්කනම් දකින මොහොතේ ඇස පහළ වුණා, අනිත්‍ය වූ ඇස පහළ වුණා. ඒ මොහොතේයි චක්කු විඥානයේ රූපේ චක්කෝ සම්පස්සේ මියාදී කරුණවල එකතුවකින් මේ මොහොතේ ඇතිවෙච්ච අත්දැකීම නේද? ඒ පුද්ගලයා සිහිපත් වුණා නම් ඒ සිහි මොහොතේ තමන්ගේ මනස විඥානය, මනෝවිඥානය මේ සියලුම දේවල් මේ මොහොතේ හටගත්තු දෙයක් නේද කියලා නුවණින් දකින්න තමන් දක්ෂ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පිනතුනේ හැකිතාව දුරට ප්‍රඥාව වැඩෙන මාවතක තමන් ඉන්න. ඒ ප්‍රඥාව තමයි පිනතුනේ අවිද්‍යා අන්ධකාරය දුරු කරන ප්‍රධානතම කරුණ වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රඥාව තමයි අපට තියෙන වටිනාම රත්නය, වටිනාම මණික. ඒ මැනිකෙන් තමයි අපි පින්නතුනේ මේ ඕගිය තරණය කරන්නේ. මේ සංසාරයේ තරණය කරන්නට, මේ කෙලෙස් හැඩපාර තරණය කරන්නට ශ්‍රද්ධාවත් එක්ක යන මෙන්න මේ ප්‍රඥාව අපිට ඉතාම අවශ්‍යයි. ඒසයි ප්‍රඥාව දුරු කරන්න හැකිතා ධර්මයේ ශ්‍රවණය කරමින්, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, හැකිතා දුරට නුවණින් මෙනෙහි කරමින් සීල සමාධි ප්‍රඥාවල යෙදෙන්න. ඒ අතරදී ඒ ගමනට ආශිර්වාදයක් වෙන්නේ පින්නතුනේ අපේ අම්මා තාත්තා ඉන්නවා නම් පුළුවන් තරම් තමන්ගේ දෑතින් සලකලා ආශිර්වාදේ ගන්න. වැඩිහිටියන් ඉන්නවා නම් වඳින්න. අසරණ ඉන්නවා නම් දැක්කාම සලකන්න. සතෙක් සිව්පාවෙන් දැක්කත්, අසරණ සිංහන මිනිහෙක් දැක්කත් පුළුවන් තරම් උදව් කරන්න. ඒව කරමින් අපි මොකද්ද මේ ලබාගන්නේ? ඒ ශක්තියෙන් ඍජුව නිවනට යන්න බෑ. ඒකෙන් අපි ලබා ගන්නේ නිරෝගී භාවය, කල්යාණ මිත්‍රාශ්‍රය, දිගාසිරේ, ආරක්ෂාව, අකුසල යටපත් කිරීම. මෙන්න මේ බාහිර කරුණු ටිකට ආරක්ෂාව දාගන්නයි මේ ටික අපි කරන්නේ. මේ ටික නොලැබුණොත් අතෙන් යන්නත් බෑ පින්නතුනි. අපි ගුවන් තොටුපළක ඉඳලා තව රටකට හරි ප්‍රදේශයකට හරි යනවා නම් අපි මුලින් ගුවන් තොටුපළට යන්නට ඕන. ගුවන් යානෙ අපේ ගෙදරට එන්නේ නැහැ. අපි ටිකට් එක ගත්තයි කියලා ගුවන් යානෙ අපේ ගෙදරට එන්නේ නැහැ. අපි මොකක් හරි වාහනයක් අරගෙන එයාපෝට් එකට යන්න ඕන. ඒ ටික අපි මෙහෙදි කරගන්න ඕන. එතන ගියාට පස්සේ තමයි බෝඩින් පාස් එක හම්බෙන්නේ. ඒ වගේ තමයි පින්නතුනේ මේ වටේ තියෙන පහසුකම් ටික ලබා ගන්න තමයි මේ දන් දීලා වැඩේ කියන්න සලකලා අසරණයට පිහිට වෙලා මෞදෙම අපිට උපස්ථාන කළා. මේ කරන දේවල් වලින් තමයි අපට නිරෝගී භාවයේ දිගාසරේ කල්යාණ මිත්‍රයන් මේ පහසුකම් ටික ඔක්කොම ලැබෙන්නේ මෙන්න මේ කරන දේවලුත් එක්ක. ඒ නිසා මේව මගහැරගන්නත් එපා. මේව පුළුවන් තරම් කරන්න. වයසෙන් අඩු කෙනෙකුට හරි සලකලා ශක්තිය තමන් දිනු කරගන්න. වෙනත් කෙනෙක් කරන පින්කමකට අතින් සහභාගී වෙන්න. දැකලා හරි සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. දානයක් මොකක් හරි පින්කමක් තැනක සිදු වෙනවා නම් කොහොම හරි ඒකට සම්බන්ධ වෙලා තමන්ගේ මේ ශක්තිය දිනු කරගන්න. හැබැයි හැම දෙයකින්ම අවසානෙට වෙන්න ඕන තමන්ගේ සක්කාය දිටිය අඩු වෙන්න ඕන. මේ ඔක්කොම කළා කළා මමමයි අහල දේ කළේ මම මෙච්චර කළා මෙච්චර කළා කියලා තමන් ඉස්මතු වෙන උත්සාහයක් දරනවා නම් ඒ කියන්නේ ධර්ම මාර්ගයේ කියලා වෙන පාරක ගිහිල්ලා තියෙන. එහෙම වුණත් අපට පාර වැරදෙනවා. ඒ නිසා තමන් ධර්ම මාර්ගයේ යනවද කියලා තමන්ටම බලන්න පුළුවන්. ලෝභය අඩුවීම විතරක් නෙවෙයි, ද්වේෂය අඩුවීම විතරක් නෙවෙයි, ප්‍රධානම කාරණය තමයි සක්කාය දිට්ඨිය අඩු වෙන්නට ඕන දිනෙන් දින. විශේෂයෙන් පින්නතුනේ වර්තමානයේ ලබන අධ්‍යාපනය මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය එන්නම වැඩි වෙන අධ්‍යාපනයක් මේ ලෝකේ තියෙන. දැන් අපි පොඩි කාලේ සෙල්ලම් කරන කාලේ ඉස්කෝලේට බාර දෙන්න කලින් අපි හුඟක් හරි විවෘතයිනේ. සක්කාය දිට්ඨිය නැති කෙනෙක් වගේ අපි ඉන්නේනේ. එහෙම අහු ගමනේ පින්නතුනේ එන්නම සාමාන්‍ය පෙළ කළා, උසස් පෙළ කළා, විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා යන්නේ යන්න වෙන්නේ මොකද්ද? ධර්මයක් එක ගියොත් එහෙම වෙන්නේ නැහැ. මොකද හැමියා ඉන්න යන්න යන සක්කාය දිට්ඨිය අඩු වෙනයි. නමුත් ලෝකේ බොහෝ විට වෙන්නේ ධර්මේ නැතු යන හැට ඉහෙලට යන්න යන මොකද්ද වෙන්නේ? තමන්ගේ සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. පොඩි කාලේ අපිට බෑන්නට ගහකට ගානක්වත් නැහැ. නමුත් ඉහෙල තනතුරු වලට ආවට පස්සේ ලොකු පාගයක් තියෙනකොට පොඩ්ඩක් හරි වචනයක් එහෙම වුණොත් නේද? හරියට හිත රිදෙනවා. කේන්ති යනවා. මොකද්ද මේ කියන්නේ? අර සංගවිච්ච කෙනයිස් මතු වෙනවා සක්කාය දිට්ඨිය. මේක පේනතුනේ තමන් ගැන තමන් හොඳට හඳුනා ගන්න. මෙන්න මේක තමයි අපට තියෙන ලොකුම අනතුර. ඒ නිසා මේ අනතුර මේක තමයි අපට තියෙන ලොකුම පීඩනය පේනතුනේ. ලෝභයේ දේශේ නෙවෙයි. ඒකටත් මුල් වන්නේ මේ සක්කාය දිට්ඨිය නිසා. බුදුදහමේ සියලුම දේශනා ඉලක්ක කරලා තියෙනවා. එන මේ සක්කාය දිට්ඨියේ තියෙන ශක්තිය වේගය අඩු කරන්න එන්නේ හැම පැත්තෙම මේකට පහර ගහන එක කරන්න බුදුදහමෙන්. පරිත්‍යාගයේ සීලය වෙනකොට ඒක ටිකක් අඩු වෙනවා. දැන් අපේ ගෙදර දානයක් දෙනකොට අපි හුඟා නිහතමානීනේ බිම වාඩි වෙනවා. ලොකු වෙනසක් වෙනවා අපේ. ගෙදරක පින්කමක් කරනකොට පිට අය ඇවිල්ලා ගෙදර තමන්ගේ වගේ හැමතැනම ඇවිදිනවා, බඩු මුට්ටු හිගොලන් අතපත ගන්නවා. ගෙදරේ දානයක් දෙන වෙලාවේ බලන්න පින්නතුනේ කොච්චර වෙනසක්ද වෙන්නේ. ඒ අපි කරන හැම දෙයකින්ම ලොකු පරිවර්තනයක් අපේ ජීවිතවල වෙනවා. ඒක තමයි බෞද්ධ ලක්ෂණේ නියම ක්‍රමය. ඉතින් මේ හැම දෙයකින්ම වෙන්නේ අපේ ගුණාංග දිනුවීම විතරක් නෙවෙයි, සක්කාය දිට්ඨිය එන්නෙම අඩු වෙන වැඩ පිළිවෙලක තමයි තමන් නියම විදියට දහමක ඉන්නවා නම් වෙන්නේ. තමන් පින්කමක් කළ අවසන් වුණත් තමන් බලන්න පින්කමේ සාර්ථකත්වය කොහොමද කියලා. එතෙමින් ලොකු පින්කමක් කරන්නේ කඩෙන පින්කමක ප්‍රධාන දායකත්වය. පින්කම කළා අවසන් වෙලා බලන්න තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන මේවා අඩුනාද වැඩිුනාද කියලා බලන්න. සාර්ථකත්වය බලන්නේ මේකෙන්. හාමුදුරු වැඩපු සංඛ්‍යාව හෝ වැඩපු හාමුදුරන් දීපු පිරිකරේ වටිනාකම හෝ පින්කමේ ප්‍රශංසා කරපු ප්‍රමාණය හෝ පින්කමට ආපු අය නෙවෙයි පින්කමේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ පින්කම කරද්දී තමන් හිතේ කොයිතරම් දුරට තෘෂ්ණාව අඩු වුණාද, දෘෂ්ටිය සක්කාය දිට්ඨිය අඩු වුණාද, මාන්නය මම්මයි මේ පින්කම කළේ අපේ පවුරට ලොකු ආඩම්බරයක් ඒක, අන්න ඒ ගතිය අඩු වුණාද කියලා තමන් හොඳට සියුම්ව බලන්න. අන්න ඒක තමයි තමන් කරපු පින්කමෙහි සාර්ථකත්වය කියලා කියන්නේ. නමුත් දහම දන්නේ නැතුව මේ යන ගමනේදී අපට මොකද වෙන්නේ? පින්කම් නාමයෙන්ුත් අපි කරගන්න දේවල් වලින් අවසානෙ වෙන්නේ පිනතුනේ තවත් අපි මහා බරක් ඔළුවේ රඳව ගන්නවා. ඒ නිසා හැම නොවෙන්නට තමන්ගේ හිතගෙන තමන් හොවා සැලකිලිමත් වෙන්න. හිතට දැඩි ලෝභය රාගය අඩු කරගෙන විතරක් නෙවෙයි. හිතට එන ද්වේෂය අඩු කිරීම විතරක් නෙවෙයි. හිතට නැගෙන ඊර්ෂ්‍යාවෙන් හිත අපිරිසිදු කිරීම වළක්ව ගන්න විතරක් නෙවෙයි. විශේෂයෙන්ම හිතට එන අවිද්‍යාවෙන් මාන්නෙන් දෘෂ්ටි වලින් හිත මුදවා ගන්නට පුළුවන් තරම් දුරට හොඳ අවධානයෙන් තමන්ගේ හිත ගැන ඉන්න. එහෙම ඉන්න පුළුවන්කම තියෙන ඒ ශක්තිය දිනවන්නේ තමන් ලබන සියලුම අත්දැකීම් වල යථාර්ථය මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධය නේද? ඒක නේද තමන්ගේ ජීවිතය? ඒ අත්දැකීම හැම මොහොතේම හටගෙන නිරුද්ධ වීමක් නේද මගේ ජීවිතය කියලා කියන්නේ කියන මේ අවබෝධය දිනෙන් දින තමන්ගේ දිනු වෙනට ඕන. එහෙම දිනු වෙන නම් හිත සමාධිමත් වෙන්න ඕන. හිත සමාධිමත් වෙන නම් සිල්වත් වෙන්නට ඕන. සිල්වත් වෙන්න නම් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කරන මේ හේතු ගානක් යනවා. බුදුහාමුදුරේ දේශනා කරන අවිද්‍යා කියන සූත්‍රයෙන් ලක්ෂණ ටිකක් මේ අනුපිළිවෙල ඉතාම පැහැදිලිව දැක්වෙනවා. කෙනෙකුගේ ඉහළම ආධ්‍යාත්මික ඉලක්කය තමයි විද්‍යා විමුක්තිය කියලා කියන්නේ. දැන් මේ සූත්‍රයේ අවසානට ફોકસ කරන්නේ ඒක. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනකොට සත්‍යබෝධංග වැඩෙනවා. සත්‍යබෝධංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. අවිද්‍යා සූත්‍රයේ කියනවා කෙනෙකුගේ ඉහළම ආධ්‍යාත්මික ඉලක්කයයි විද්‍යා විමුක්තිය. ඒ කියන්නේ මේ දර්ශනය ලබා ගැනීම සහ කෙලෙස් වලින් මිදීම හිත. ඒ විද්‍යා විමුක්තිය නිකන් ලැබෙන්නේ නැහැ. ඒ විද්‍යා විමුක්තිය ලබන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕන කියලා. ඊට පස්සේ කියනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න නම් නිකන් බෑ. ඒ සඳහා සත්‍යබෝධංග වඩන්න ඕන කියලා. ඊට පස්සේ කියනවා සත්‍යබෝධංග නිකන් වැඩෙන්නේ නැහැ. සත්‍යබෝධංග වැඩෙන්න නම් සතර සතිපට්ඨාන තුල ඉන්න ඕන කියලා. සතර සතිපට්ඨාන නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන්න නම් ත්‍රිවිධ සුචරිතය තුල ඉන්න ඕන කියලා. කාය සුචරිතය, වාචී සුචරිතය, මනෝ සුචරිතය. මේ ත්‍රිවිධ සුචරිතය නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන කියලා. ඇස කන ආදී ඉන්ද්‍රිය ගැන බොහොම සැලකිලිමින් ඉන්න ඕන කියලා. ඉන්ද්‍රිය සංවරය නිකන් වැඩෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය වැඩෙන නම් සති සම්පජඤ්ඤය තියෙන්න ඕන කියලා. සීහානුවන. සති සම්පජඤ්ඤය නිකන් වැඩෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤය වැඩෙන්න නම් යෝනිසෝ මානසිකාරය තියෙන්න ඕන කියලා. යෝනිසෝ මනසිකාරයත් නිකන් වැඩෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය වැඩෙන්න නම් ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාවත් නිකන් වැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධා වැඩෙන නම් සද්ධර්ම ශ්‍රවණය තියෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණයත් නිකන් ලැබෙන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕන. මෙන්න මේ අනුපිළිවෙලක් වෙනතුනේ තියෙනවා. එතකොට කල්යාණ මිත්‍ර ලැබෙනකොට සද්ධර්ම ශ්‍රවණය කරන් ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤය ඇති වෙනවා. සති සම්පජඤ්ඤයෙන් ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචිරිතය ඇති වෙනවා. ත්‍රිවිධ සුචරිතයෙන් සතර සතිපට්ඨානයට යනවා. සතර සතිපට්ඨානෙන් සත්‍යබෝධංග ආරසිංහ මාර්ගය ඔස්සේ විද්‍යා විමුක්තිය කරා යනවා. මෙන්න මේ ගමන් මගේ එක එක තැන්වල බුදුහාඳුර මේක කෙටි කරලා දික් කරලා ඇදලා තාමැදට කැලේ දාලා මෙහෙම තියෙනවා. එතකොට මේ විවිධ ක්‍රම වලින් අපි අසා දැනගත්තොත් අපිට මේ මඟ සලකුණු ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. පිනතින අදාප කතා කළේ විශේෂයෙන්ම උදේ වගේ අපි සාකච්ඡා කළේ සමත භාවනාව ගැන අපි විස්තරයක් කළ මුලදී සාමාන්‍ය භාවනා ක්‍රමයේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර තියෙන භාවනාව ගැන ඊට පස්සේ අපි දෙවනි පියවරේදී බුදු දහමේ තියෙන ප්‍රධාන භාවනා කමඨයන් දෙක ගැන විස්තර කළා සමථ විදර්ශනා ගැන ඊට පස්සේ අපි පස්වරු කාලේ සාකච්ඡා කළ ආනාපානසති සූත්‍රය ඒ ආනාපානසති සූත්‍රයත් එක්ක වැඩෙන කාරණා අපි සඳහන් කළා සතර සතිපට්ඨානය සත්තබොජ්ජංග ඊට පස්සේ විද්‍යාමිත්‍ය කරයන මාර්ගය අපි සාකච්ඡා කළා ආනාපානසති භාවනාවේ පියවර 16 අපි කෙටියෙන් වැඩුවා ඒ වගේම මේ ප්‍රඥාව ලබා ගන්න යන මාර්ගයේදී අපට මූලිකම අවශ්‍ය වෙන කරුණු හතර ගැන අපි කෙටියෙන් සාකච්ඡා කළා. ඉතින් ටිකෙන් ටික අපේ හිතේ කෙලෙස් බර බිමින් තියානට අපි කළ යුතු මාර්ගයේ විශේෂයෙන් ස්කන්ධ පංචකයේ සම්දේවය දකින්නට මේ යන ගමන් මඟ ගැන අපි අභිඥා සූත්‍රයත් ආශ්‍රිතව කරුණු සාකච්ඡා කළා. එතකොට අභිඥා සූත්‍රයෙන් කියන්නේ නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් එය මොකද දැනගත යුත්තේ ස්කන්ධ පංචකය නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් ප්‍රහිණ කරන්න තියෙනවා නම් මොකද ප්‍රහිණ කරන්න ඕන අවිද්‍යා භව තණ්හා දෙක නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් වඩන්න තියෙනවා නම් මොකද වඩන්න තියෙන්නේ සමත විදර්ශනා දෙක නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කරන්න තියෙනවා නම් කොමඟ සාක්ෂාත් කළ යුත්තේ විද්‍යා විමුක්ති කියන කාරණා ටික මෙන්න මේ කරුණ තමයි අද අප සාකච්ඡා කළේ මේ සියලුම ගමන් මඟ තීරණය වන්නේ වෙනතුනේ කොයිතරම් දුරට අපේ හේතුඵල ධහම පරිග සම්පාදයේ අනිත්‍යතාවයේ නිර්වෘල්ව තීරුම් ගත්තාද කියන කාරණේ මත මේ තීරුම් ගන්න ගන්න නාම රූප ධර්ම ප්‍රකට වෙනවා ස්කන්ධ පංචකය ප්‍රකට වෙනවා ආයතන 12 ස්වභාවයේ තීරුම් යනවා ඒ වගේම ධාතු 18 ප්‍රකට වෙනවා මේ සියලුම දේවල් වල පිනතුණි හරය ඊටාම කෙටි වචන ගානකින් කියනවා නම් නිවෙමින් දැල්වෙමින් බබලන මහා ලස්සන වාක්‍යයක් තියෙනවා පිනතුණි රණින් ලියල වගේ හරියට අහොත්වා සම්මුතං හොත්වා නබවිසිත කියන කාරණය ජීවිත අත්දැකීම කියන්නේ පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධන අත්දැකීමක් මේ හැම මොහොතෙම අපි මේ භුක්ති විඳින්නේ මිනින්. මෙන්න මේ දර්ශනය තුල සැබෑදසම හිත පිහිටුවා ගන්න පුළුවන් නම් අතීතයේ නිරුද්ධ වෙච්ච අරමුණු කරා නැවත හොයාගෙන යන ගතිය එන්නෙම අඩු වෙනවා. ඒ සිතුවිලි වලින් හිතගෙන පීඩා එන්නෙම අඩු වෙනවා. විතරක් නෙවෙයි ඒ අරමුණු හොයාගෙන අනාගතයට යන ගතියත් අඩු වෙනවා. අතීතය ක්ෂය වෙනවා අනාගතය ක්ෂය වෙනවා කර්මක්ෂය කිරීමේ මට්ටමට අපි යනවා කම්මක්ෂය කියන්නේ මෙන්න මේ ඔස්සේ ලබන ප්‍රයෝගාවි සංඛාර දිනු කිරීම මේ ශක්තිය දිනු කිරීම ඒ නිසා ගෙදර වත්තේ කොනක තියෙන අවුරුදු ගානක ගොඩ ගහපු කොළ ගොඩක් වගේ ටිකෙන් ටික ඒ කොළ ගොඩ මෙන්න මේ දර්ශනය සුද්ධ කරන්න ඕන ඒ කොළ ගොඩ සුද්ධ කරන්න කොළ ගොඩ ගොඩ ගහපු තරම කාලයක් යන්නේ නැහැ බය වෙන දෙයක් නැහැ අවුරුද්දක් කොළ ගොඩ ගොඩ ගහුවට ගෙදරවත් කොළ ගොඩ අයින් කරන්න අවුරුද්දක් යනවද අවුරුද්දක් යන්නේ නැහැ කර්ම චක්‍රයේ ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන් අන්න ඒ කොළ ගොඩ සම්පූර්ණයෙන්ම සුද්ධ කළා අලුතින් ඇතිවන කොළ රොඩු තවත් තැනකට නොදාන විදියට හටගත්තු තැනම නිරුද්ධ වෙන විදියට දියේ ඇඳ ඉරක් වගේ සියලු අත්දැකීම් නිරුද්ධ වෙන ආකාරය නොනින් දකින මනසක් පුරු කරගන්න. ඒක තමයි බෞද්ධ දර්ශනේ හරය. ඒක තමයි බෞද්ධ දර්ශනේ විමුක්තිය. ඒ සඳහායි අපිට මේ සියලුම පහසුකම් ටික පින්නතුනේ අද මේ මොහොතේ ලැබිලා තියෙන්නේ. චරිසසර බොහෝ කාලයක් මේ දර්ශනේ ලබන්න, මේ අත්දැකීම ලබන්න, මේ විමුක්තිය ලබන්න බොහෝ පින්දහම් කළා. බොහෝ වෙහෙස මහන්සියලා පොය අපි මෙච්චර මේ වෙහෙස දැරුවේ පින්නතුනේ මේ වගේ රටකට ඇවිල්ලා ඉහළම උපාධියක් අරගෙන බොහොම අභිමානවත් ජීවත් වෙන විතරක් නෙවෙයි මේ බොහෝ දුර ගමනක් ඇවිල්ලා මෙතෙන්ට මෙතෙන්ට ආවේ පින්නතුනි, මේ ධහම හොයාගෙන අපි මේ ආපු ගමනක් නේ. මේ අවුරුදු 40ක 50ක ජීවිතේ තරක් නෙවෙයි. සසර බොහෝ කලක් අපි පින් දහම් කළා, කල්යාණ මිත්‍රෝ ලබන්න, බුද්ධෝත්පාද කාලයක් ලබන්න, හොඳ පහසු ගණ්ඩික ලැබෙන්න, හොඳ රූප සම්පත්තියක් ලැබෙන්න, නිරෝගී වෙන්න, මේ ඔක්කොම වටම වෙන වෙනම අපි පින්කම් කළා ඇති පින්නතුනි. ඒ සියලුම දේවල් ආනිසංසය තමයි මේ මොහොතේ අපි මේ ගත කරමින් ඉන්නේ. ඉතින් ඒ මොහොත ප්‍රයෝජන ගැනීම තමයි ජීවිතේ ඉහළම ප්‍රයෝජනේ ගත්තා වෙන්නේ. ඒ නිසා මේ මොහොත මඟ හැරෙන්නට දෙන්න එපා. වෙන ඕනෑම දෙයක් ජීවිතේ අතපසු වෙන්න පුළුවන්. නමුත් මේ ආධ්‍යාත්මික ගමන පිනතුනේ අපි අහිමි කරගන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපට සසර බොහෝ කාලයක් මේ අවස්ථාවයි ලබා ගන්න අපට බැරි වෙනවා. ඒ නිසා මේ ලැබුවා වූ උතුම් මනසාත්න භාවය, ගෞතම සම්බුද්ධ ශාසනය මේ උතුම් අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජන ගන්නට අපට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුන්ට අද මේ අපි සාකච්ඡා කරපු කරුණු වලින් දහම් ගැටළු තියෙනවා නම් අහන්නට අපි අවස්ථාව ලබා දෙනවා. දේශනා කරද්දී බුදුහාමුදුරුවෝ පළවෙනි නමේම අනිච්ච සංඥා, අනත්ත සංඥා, හිම සංඥා විදිහට සඳහන් කළ දහවෙනි එක ආනාපාන සති කිව්වා. නමුත් ආනාපාන සති කිව්වට එතන විස්තරුනේ නේ ආනාපාන සති සූත්‍රය. එතකොට අපි සංඥා විදිහට වැඩිවක් කරන්න ඕනද, කළ යුතුද, කොහොමද ඒක? ඔව්, ඇත්තෙම මේකයි. දැන් ওই ස්කන්ධ පංචකයේ තියෙනනේ රූප, වේදනා, සංඤා, සංඛාර, විඥාන කියලා. දැන් එතෙන්ද කියනවා මරිචය රූපය කියන එක පෙන පිනක් වගේ කියලා. පේන පෙන්ඩූපමං රූපං. වේදනා බුබුලූපමා. වේදනාවදිය වගේ කියලා, දීබුබලක් වගේ. මරිචූපමා සංඤා. සංඤාව මිරිඟුවක් වගේ කියලා තියෙනවා. සංඛාරා කදලූපමා. සංස්කාර හරියට, චේතන හරියට කෙහෙල් ගසක් වගේ. කදලි කියන්නේ කෙහෙල් ගස. සංඛාරා කදලූපමා. මායූපමංච විඥානං. විඥානේ මායක් වගේ කියලා. මේක තමයි සාමාන්‍ය බුදුදහමේ කරන විග්‍රහය. එතකොට සංඥාව කියන එක මිරිඟුවක් වගේ කියලා තියෙනවා. ඒ හැබැයි ඒ අර උපාදානස්කන්ධ පංච කියන ටික ඒ අවිද්‍යා සාගතව හටගන්නේවා. කියනයි ඒ කියන්නේ. වරක් දෙවි කෙනෙක් කියලා බුදුහාමරෙන් අහනවා, සියලුම චේතනා සියලුම දේවල් වලින් හිත මුදව ගන්න ඕන කියලා දෙවි කෙනෙක් කියලා යෝජනා කරනවා. බුදුහාමර කියන්නේ නෑ, මම එහෙම හැම දෙයකින්ම හිත මුදව ගන්න කියලා කියන්නේ නෑ කියලා. හිත මුදව ගන්න ඕන අවිද්‍යා සාගතව යන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වලින්. හැබැයි විද්‍යාව පදනම් කරගත්තු සංඥා තියෙනවා. විද්‍යාව පදනම් කරගත්තු සංඛාර තියෙනවා, ප්‍රයෝගාවි සංඛාර. ඒව වඩන්නට ඕන. එතකොට සංඥා කියන එක හුදකලා ගන්න බෑ. සංඥා යම් සිතනක යනවනම් ඒ සංඥාත් එක්ක වේදනා යනවා, ඒ සංඥාත් එක්ක සංඛාර යනවා. ඒ ඔක්කොම එකට යන්නේ මේ වේ සංඥාව කියලා විතරක් අයින් කළ බෑ. දස සංඥා වඩන කිව්වට ඒ සංඥාත් එක්කම චේතනාත් යනවා. එතකොට ඒ කියන දේවල් බැහැර කළ යුතු දේවල් නෙවෙයි. ඒ සංඥා දුකේ නිදහස් වීමට වැඩිය යුතු සංඥා. සංඥා ඔක්කොම දුරු කරන්න කිසිවක් නොසිතා ඉන්න කියලා බුදුදහමේ නැහැ. බුදුදහමේ කියන්නේ නා චින්තියන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති කියලා. නොසිතා ඉන්න කෙනා විශේෂත්වයකට පත් වෙන්නේ නැහැ කියලා. අධිගමයකට පත් වෙන්නේ නැහැ කියලා. සමහර අය කියන්නේ මොකක් හරි නොසිතා ඉන්න කියලා බියම් පිටියට පත් වෙන්න පුළුවන් කියලා. ඒක බුදුදහම නෙවෙයි. බුදුදහම කියන්නේ කුසල සංඛාර වඩන්නට ඕන, කුසල සංඥා වඩන්නට ඕන. ඒ වැඩේ මේ ප්‍රතිඵලයක් විදියටයි නිර්වාණය සාක්ෂාත් වෙන්නේ. ඉතින් ඒ සඳහා දස සංඥා වඩන්නට ඕන. අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකී අනිබිරත සංඥා, සබ්බ සංඛාරී අංජ සංඥා, මේ ආදි වශයෙන් ගිහිල්ලා ආනාපාන සතිය දක්වාම මේ සංඥා මේ කුසල සංඥා හැකිතා දුරට මේ සංඥා ඡේදනත් එක්ක යන්නේ මේ ප්‍රඥාව එක්ක මුසු වෙච්ච සංඥානේ ප්‍රඥා කියන චෛතසිකේ වඩන්නට ඕන අපි ඒ නිසා චෛතසික ඔක්කොම දුරු කරන්න කියලා නෑ චෛතසික 52ක් තියෙනවා අකුසල චෛතසික දුරු කරන්නට ඕන කුසල චෛතසික වඩන්නට ඕන ඒ වඩන කුසල චෛතසික වලින් ඉහළම චෛතසිකයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ අමෝහය කියලා කියන්නේ විද්‍යා කියන්නේ ඒ නිසා අන්න ඒ ප්‍රඥා චෛතසිකත් එක මුසු වෙච්ච මේ කුසල සංඥා අපි දස සංඥා වඩන්නට ඕන බුදුහාමුදුරුවෝ සංඥාව මිරිඟුවක් කියලා කිව්වට හැම සංඥාම දුරු කරන්න කියලා නෑ දුරු කරන්න ඕනේ යම්කිසි සංඥාවකින් රාග ద్వේස මොහ වැඩි වෙනවා නම් අන්න ඒ සංඥා දුරු කරන්න ඕනේ යම්කිසි සංඥාවකින් විද්‍යාව පහළ වෙනවා නම් අලෝභ ආදෝ සමෝහ නම් වැඩෙන්නේ එවැනි සංඥා ප්‍රඥා වැඩෙන සංඥා වඩන්නට ඕන කියලා සඳහන් මේ ආනාපාන සති භාවනා කරනකොට මේ සීක්වන්ස් එකම කරන්න ඕනද? මේක මතක තියාගන්න අමාරුයි. ඔව්. ඇත්තෙම මේකයි දැන් ඕක එක ප්‍රතිපදාවක් විතරයි. ඕක හැම දිනාටම වඩන කියලා නෑ. දැන් උදාහරණයක් ඇරෙයිද කියනවා. නාහම් භික්ඛවේ මුට්ටසතිස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා සඳහන් කරනවා. සිහිය එක අරමුණට තියාගන්න අමාරු කෙනෙකුට සිහිය මුලා වෙච්ච කෙනෙකුට මම මේ ආනාපාන සතිය වදාරන්නේ නැහැ කියලා. එතකොට කමඨහන් 40ක් තියෙනවා බුදුදහමේ. කෙනෙකුට ඕන නම් මෛත්‍රිය නම් තමන් වැඩිපුර කැමති. ඒ මෛත්‍රිය ඔස්සේ සිත සමාධිමත් කළා අනිත්‍ය දුකනක්ම බලන්න පුළුවන්. කෙනෙක් වැඩිපුර කැමති බුදුගුණ භාවනාව නම් බුදුගුණ භාවනාවෙන් සිත සමාධිමත් කළා ඒ පැත්තෙන් සමාධි වඩන්නත් පුළුවන්. කෙනෙක් කැමති නම් දසකසින වඩන්න සසකසින වලින් හිත සමාධිමත් කරගෙන අර පැත්තට යන්න පුළුවන්. ඕන පැත්තකින් තමන්ට සමාහිත වෙලා පැත්තකට යන්න පුළුවන්. එතකොට මේ ක්‍රම 16 කිව්වට 16ම හැමදේම වඩන්න ඕන කියලා එකක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ 16නොත් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන හතරක් විතර ඇතින මුල් හතර විතරයි. ඕන නම් කෙනෙකුට මුල් හතර විතරක් වඩලා ඒකෙන් හිත සමාධිමත් කරගෙන අනිත් තැන් බලන්න පුළුවන්. ඕන නම් කෙනෙකුට මුල් හතරයි දෙවෙනි හතරයි අට වඩලා කෙනෙකුට අනිත් තැන් යන්නත් පුළුවන්. කෙනෙකුට ඕන නම් මෛත්‍රී භානා වඩලා හිත හුඟා සමාධිමත් කරගෙන ඇතැම් විට ආනාපාන සති අවසාන හතර විතරක් සම්බන්ධ කරගෙන බලන්නත් පුළුවන් කෙනෙකුට. කෙනෙකුට ඕන නම් ආනාපාන සතියේ මුල් හතර බලලා හිත සමාධිමත් කරගෙන අනිත් පියවර අට ඕන නම් ඩ්‍රොප් කරලා ඕන නම් කෙලින්ම දක්ෂණ කෙනෙකුට අවසාන හතර වඩන්නත් පුළුවන්. ඉතින් ඇත්තෙම අපි අමාරුයි කියලා කියන්නේ ප්‍රායෝගිකව කරන්න කලින් ඔහේ එකයි. ඕනෑම දෙයක් වෙනතුනේ කාලයක් කරලා බලන්න අමාරුද බැරිද කියලා. අපි බොහෝ විට දැක ගමන් බැහැ කියලා තමයි හිතෙන්නේ. අඩුම ගානේ වෙනතුනේ එක වර්ගයක කමටහනක් අඩු ගානේ පෑවසෙන් ගත්තොතින් පෑ 100ක්වත් කරලා බලන්න. පෑ 100ක්වත් කරලා බලන්න. දවසට පෑ 10 15 නෙවෙයි. Tamanට පුළුවන් මට්ටමේ පෑ භාගේ පෑ ගානේ වගේ දවසට කරගෙන තමන් බලන්නේ එතකොට තමන්ටම තේරෙනවා තමන්ට ගැළපෙන භාවනාවක් තමන්ට අහු වෙනවා සමසසලිස් කර්මස්ථාන කියන්නේ එක එක පුද්ගලයාගේ චරිත ලක්ෂණ සසරගෙන ආපු පුණ්‍ය මහිමේ ඒ වනු එක එකයකට වෙනස් මේක එතකොට එක්කෙනෙකුට සතිපට්ඨානය දැන් සතිපට්ඨාන විදිහට හතරක් විතරක් වෙන්න පුළුවන් තව කෙනෙකුට 16ම හොඳට වැඩෙන්නත් පුළුවන් සමහර වෙලාවට ওই 16න් එකක්වත් බැරි වෙන්නත් පුළුවන් එකක්වත් බැරි වුණා කියලා අපි නොකර ඉන්නව නෙවෙයි අපට පුළුවන් නම් මරණානුස්සතියෙන් හිත සමාධිමත් කරගන්න ඒකෙන් කළා ওই විදිහට අනිත්‍යතාවය බලන්න පුළුවන්. ඒ නිසා මේ 16ක් ආනාපාන සතියේ කළා තියෙන්නේ හැම දිනාටම වඩන්න කියන එක නෙවෙයි. හැබැයි හැම දිනෙකම පුහුණු කරලා බලන්න ඕන ඇතැම් විට සසරේදී තමන් වැඩේ කරන වඩපු භාවනාවක් මේක වෙන්න පුළුවන්. දැක්ක ගමන් අපි අමාරුයි කියලා කිව්වට පින්නතුනේ වඩලා බලනකොට එච්චර අමාරුවක් නැහැ. දැන් අපට උනත් මුල් කාලේ හිතුවේ දැන් මහානාච්ච මුල්ම කාලේ බලනකොට මේ 16 මතක තියාගන්න තමයි හරියම ආවේ කියලා. නමුත් වෙනතුනේ තේරුමත් එක්ක ඒක යනකොට ඒ 16ම මතකින් කියන්න පුළුවන්. ඒක සාමාන්‍ය අත්දැකීමක් වෙනවා. ඒ නිසා අමාරුයි කියලා හිතන්නේ අපි අර දැක්ක ගමන් එහෙම හැඟීමක් එනවා. ඒක සාධාරණයි. හැබැයි ටික ටික කරන කරන් 16න් බැරුවත් මුලින් මුල හතර කරන්න. මුල හතරෙන් බැන්න මුල් දෙක කරන්න. දීගං වාරස් සංවාදයක ඒක ටිකක් කරන් සතිය දෙකක් මාසයක් හමාරක් කරන්න. ඊට පස්සේ දීගං වාරස් සංවා සබ්බකය පරි සංවේදී පස් සම්බයන් කියන හතර තා මාස දෙකක් විතර කරන්න. ඊට පස්සේ එක මාස දෙක තුනක් කරාට පස්සේ ඊළඟ හතරත් එක කරන්න. පීති පරි සංවේදී, සුඛ පරි සංවේදී, චිත්ත සංඛාර පරි සංවේදී, පස් සම්බයන් චිත්ත සංඛාරන් ඒ හතරත් එක කරන්න. ඒකත් මාස 6ක් 8ක් විතර කළා පුළුවන් නම් අවුරුද්දක් විතර කළා. අනිත් හතරත් බලන්න පොඩ්ඩක් ඇප්ලයි කරන්න. කොහොමද චිත්ත පරිසංවේදී, අභිප්‍රමෝදයන්, සමාදහන්, විමෝචයන් ඒ ටිකත් හතරත් කරන්න. ඒ හතර ගන්න ගමන් එකමතර අර අන්තිම හතර විතරකුත් බලන්න. නිකන් මේ එක්ස්පෙරිමන්ට් එකක් විදියට. අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා ඒ හතර විතරක් වෙනම ආරම්භ බලන්න. මොකද දැන් Taman හිත සමාධිමත් වෙලා තියෙනවා. එනිසා පින්වත්නි මේ ඇත්තම අමාරු දේවල් නෙවෙයි. අපිට අමාරුයි කියලා හිතනවා, හිතෙනකොට දැක්ක ගමන් එහෙම එකක් එනවා. දැන් ත්‍රිපිටකේ වුණත් පොත් හොක් තියෙන හරිය අමාරුයි කියලා තමයි මුලදීම හිතෙන්නේ. නමුත් පින්වත්නි නිතර ඒත් එක ඉන්නකොට දැන් අපි ගත්තත් පුදුකිලකෝ ගත්තත් අධ්‍යාපන ශාස්ත්‍රයේ හැමදාම ත්‍රිපිටකේ විතරක් නෙවෙයි අධ්‍යයනය කළේ. විෂය ගානක් අපි අධ්‍යයනය කළා අපු කාලේ. එතකොට මේකම විතරක් නෙවෙයි අපි අවධානය යොමු කරේ අනිත් ඒවාත් ඉගෙන ගන්න ගමන්. හැබැයි මොනව කළත් ඇතැමිට අන්තිම රිසර්ච් එක බුදු දහම කොටසක් අරන් තමයි කරන්නේ. ලිංග්විස්ටික් වලින් කරත්, එඩියුකේෂනල් සයන්ස් වලින් කරත්, ඇතැම් වෙලාවට ෆිලොසොෆි වලින් කරත්, මොන සබ්ජෙක්ට් එකකින් කරත් මොකක් හරි කන්සෙප්ට් එකක් මේක සම්බන්ධ කරන සමාඩ. සම්බන්ධ කරලා ඒකත් එක්කම අන්තිමට මාස්ටර් ඩිග්‍රී කරනවා. එතකොට මේ පැත්තත් කියවෙනවා. අර පැත්තේ සබ්ජෙක්ට් එක සම්පූර්ණ වෙනවා, මේ පැත්තත් යනවා. ඒ අතරේ බණ දහමාන එකත් එක දිගටම කරන නවත්තනවා. ඇතැම් විට මෙහි ලිංග්විස්ටික් රිසර්ච් එකක් කරනවා. ඇතැම් විට මේ පැත්තෙන් සංස්කෘත භාෂාව උගන්වනවා. ඇතැම් විට මේ පැත්තෙන් ඉතිහාසයෙන් මොකක් හරි සංග්‍රහයකට ලිපියක් ලියනවා. ඒවත් කරන ගමන් මේකත් එක්කත් නිතර අවධානයෙන් ඉන්නේ. මොකද මේක තමයි අපේ මූලික ඉලක්කය. අනිත් දේවල් වෘත්තීය මට්ටමින් හරි නැත්නම් අධ්‍යාපන මට්ටමේ ඉලක්ක වලට යනවත් කරන ගමන් මේක තමයි අපේ ලෝකය. ඒ නිසා මේ කාර්යය බාරය කරන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ මේ රෝගෙට. ඒ නිසා Taman දක්ෂ වෙන්නට ඕන මොන සබ්ජෙක්ට් එකෙන් කරා දැන් මෙඩිසින් කරන්න ඉන්න පුළුවන්. ඒ පැත්තෙන් කරනකොට ආ බලන්න මේ කම්පියා කළා ආබුදුදාමය කියන්නේ මේක නේද? මේගොල්ලන් මෙච්චර දුර ගිහිලා නැහනේ. නමුත් බුදුදහම මෙච්චර දුර ගිහිලා නේද කියලා ඒ පැත්තෙන් බලන්න. ෆිලොසොෆි කරන කෙනෙක් නම් යා බලනවා. ආවල් දාර්ශනිකය මෙහෙම කියලා තියෙනවා. ඩේකාඩ් මෙහෙම කියලා තියෙනවා. සොක්‍රටිස් මෙහෙම කියලා තියෙනවා. වින්ඩර්ස්ටයින් මෙහෙම කියලා තියෙනවා. එයා මේ ආත්ම දෘෂ්ටියට හිර වෙලා මෙයා ඉන්නේ. නමුත් බුදු දහම මෙතනොත් මිදිලා ගිහලා නේද මේ පැත්තට ගිහින්. එයා කම්පියා කර කර බලන මේ පැත්ත. මේක තමයි ලක්ෂණය. ඒ නිසා අනිත් විෂයන් ඉගෙන ගන්න තමයි සාර්ථක ඇත්තෙම. අනිත් ආගමත් ඉගෙන ගන්න ඔයා. බුදු දහම විතරක් නෙවෙයි. යුදේ වාගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, හින්දු ඒවගෙන් සංකල්ප ඉගෙන ගන්න මේ ඒගොල්ලන්ට සාර්ථක වෙලා තියෙනවා නම් ඒ පැත්තෙත් බලනවා. ඒගොල්ලන්ට අසාර්ථක වෙලා නම් ඒ පැත්තෙත් බලනවා. බුදුදහම කොච්චර දුරට ගිහිල්ලාද මේ සියලුම දේවල් වලින් මේ දෘෂ්ටි වලින් මිදලා කොච්චර දුරක් නම් ගිහිල්ලාද කියලා විශේෂයෙන් දර්ශන ඉගෙන ගන්නකොට තේරෙනවා තමයි. අනිත් හැම දර්ශනම ඇත නැත කියන අන්ත දෙකේ කොතනහරි හිරවිලා තියෙනවා. ඒ දර්ශන අතරින් බෞද්ධ දර්ශනය තමයි ඉතාම අභිමානවත් විදිහට සියලුම දෘෂ්ටි පරාමර්ශනයන් වලින් මිදලා කෙලින්ම ඍජු විමුක්තිය කරා යන්නේ. ඒ නිසා ඒක බුදුදහම විතරක් ඉගෙන ගත්තට වඩා අනිත් දර්ශනත් ඉගෙන ගනිමින් කරනකොට ලෝකෝ විශ්වාසනීයත්වයක් මේක නැති වෙනවා. අපේ දේම හරිය කියලා පක්ෂාග්‍රහීත්වයක් නෙවෙයි. අගතිගාමීත්වයක් නෙවෙයි. තමන් නිවැරදි දේ හොයාගෙන යන ගමනේදී තමන්ට නිවැරදිම දේ බුදුදහම ඔස්සේ තමන්ට මුණ ගැහෙනවා. හොඳයි පින්නතුනි, එහෙනම් මේ ඇත්තන් අද බොහෝ වේලාවක් බොහොම ගුමනාවෙන්, ශ්‍රද්ධාවෙන් සහ විශේෂයෙන් ඉවසීමෙන් මේ වැඩසටහනට සහභාගී වුණා. ඉතින් ඒ ගැන ඔබ හුඟක් සතුටට පත්වන්න, තමන්ගේ ජීවිතයට පුණ්‍ය නිධානයක් තැන්පත් කරගත් අවස්ථාව. ඉතින් ඒ සඳහා ඔබ ඔබේ කාලය, ශ්‍රමය කැප කරලා මේ සිදකලාව මේ උතුම් පින්කම ආනිසංසය අපි අනුමෝදන් කරවමු. මේ අත්හන්ට මෙවැනි පින්කම් කරන්නට අවස්ථාව ලබා දීලා තියෙන මේ පහසුකම් සැලසෙන අපේ මේ සඳහා කැප වෙන අපේ ගරුතර ශාන්ත ස්වාමීන් වහන්සේට අපි ආශිර්වාද කරමු. ඒ වගේම අපේ අනිත් ස්වාමීන් වහන්සේලා විමල රත්න හාමුදුරු, විමල ජෝති, විමල කීර්ති හාමුදුරුතුළු ඒ ස්වාමීන් වහන්සේලාට මේ අතන උපස්ථාන කරණේ දායක පින්තුන් දායකයන් ඇතුළු හැම දෙනාටම මේ පින් කමයන් සංසයෙන් නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පස්සල සේවා. මේ පින ආනිසංසයෙන් අප නැමිනි මිය ගිය ඥාතීන්ටත් දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දිනාටමත් මේ උතුම් කුසල හේතුවෙන් මේ සම්බුද්ධ ශාසනය තුළදීම වහවහාම ධර්ම අවබෝධය සලසා ගන්නට මේ සියලු ශක්තියෙන් පාරමිතාවක් වේවා, ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකං හන්තු සම්දේපි පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.